නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්ම රුවනට සමදා සදකම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි සම්බුදු කෙනෙකුන්ගේ පහළවීම මේ ලෝකේ ඉතාමත්ම දුර්ලභ දෙයයි. බුදු කෙනෙක් පහළවන තුරු මේ ලෝකයාට අවබෝධ කළ යුතු දේ තේරෙන්නේ නැහැ. බොහෝ දිනක් ජීවිතේ ප්‍රශ්න හැටියට හිතන්නේ ගියක් දුරක් ගැන, රැකියාවක් ගැන, විවාහයක් ගැන, සමහරු දරුවන් නැති, දරුවන් නොලැබීම ගැන, සමහරු දරුවන් ගැන, මේ වගේ දේවල් තමයි ප්‍රශ්න හැටියට පිළිගන්නේ. ප්‍රශ්න හැටියට ඒ උදවියේ පිළිගන්නදී කොයිතරම් කතා කර කර හිටියත්, කොයිතරම් විසඳුම් සොයන්ට මහන්සි ගත්තත්, ස්ථිර විසඳුමක් ඒ ප්‍රශ්නවලට ලෝකෙ කිසිවෙකුට ලැබෙන්නේ නැහැ. සැබෑම ප්‍රශ්නය මොකද්ද කියලා ඇහුවොත්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගත්තු නැති කිසිවෙකුට ඒ සැබෑ ප්‍රශ්නය හොයන්න බෑ. සැබෑම ප්‍රශ්නය අඳුනගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ මේ විදියට පෙන්වා දීලා තියෙනවා. ඔන්න එක මිනිසෙක් ඉන්නවා. මේ මිනිසයා භාවනා කරලා සමාධිය දියුණු කරනවා. සමාධිය දියුණු කරලා මේ මිනිසයා සමාධි සිතින්ම මැරෙනවා. මරුණට පස්සේ එයා ගිහිල්ලා උපදිනවා සුභකින්න කියන දිව්‍ය ලෝකේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දිව්‍ය ලෝකේ ආයුෂ කල්ප 4යි. කල්පය කියන්නේ ඉතාමත් දීර්ඝ කාලයකට කියන නමක්. ඒ කාලේ කොයිතරම් දීර්ඝද කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. යදුනක් කුස, යදුනක් පළල, යදුනක් දිග ගල් පර්වතයක් තියෙනවා. මේ ගල් පර්වතය අවුරුදු 100කට වතාවක් සිනිදු සීලයකින් පිරිමදිනවා. බොහෝ කාලයක් ගත වෙද්දී මේ ගල් පර්වතය පොළොව මට්ටමට ගෙවි යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ යදුනක් දිග, යදුනක් කුස, යදුනක් පළල පර්වතේ සියක් අවුරුද්දකට වතාවක් සීනිදු සීලයෙන් පිරිමදිද්දි පොළොව මට්ටමට ගෙවි ගියා. කල්පය ඒත් අවසන් වෙන්නේ නැහැ කියලා. එබඳු කල්ප හතරක් අර සුභකින්න දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවියා, ඒ දිව්‍ය ආයුෂ ඉවර වුණාට පස්සේ එක්ක නිරේ උපදිනවා. එහෙම නැත්නම් ප්‍රේත ලෝකෙ උපදිනවා. එහෙම නැත්නම් තිරිසං අපාය උපදිනවා. සතර අපායට වැටෙනවා. හේතුව පුතජන කෙනෙක් වශයෙන් සිටීම. එහෙමනම් අපි ඊටාම නිවැරදිව ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන. දෙවියන් අතර ගියත් විසඳුමක් නැහැ පුතජන කෙනෙකුට. පුතජනෙක් වශයෙන් සිටීම තමයි මේ සත්‍යයේ අර්බුදය. මේ සත්‍යයේ ප්‍රශ්නය. දෙවි මිනිසුන්ගේ ගැටලුව පුතජන භාවය. මේ පුහුදුම් බවින් අත්මිදෙන ධර්මය. ඒ කියන්නේ පුතජනකම තමයි ජීවිතයේ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙන් අත්මිදෙන්න ආර්ය පුද්ගලික විය යුතුයි. ආරි මාර්ගී ගමන් කරලා මගඵලලාභී කෙනෙක් විය යුතුයි. ඒ ප්‍රශ්නෙන් අත්මිදෙන්න කියලා ප්‍රශ්නේ පිළිතුරයි. නිවරදිව පෙන්වා දෙන්න බුදු කෙනෙක්මයි ලෝකෙට පහළ වෙන්නේ. එතකම්ම මේ ලෝකෙ කවුරුවත් මේ පුතජන භාවයේ තමයි ප්‍රශ්නේ කියලා තේරුම් ගන්නෑ. එතකම්ම ලෝකෙට ප්‍රශ්නේ මේ ඛණ්ඩ නැතිවීම, අඳින්න නැතිවීම, ගමන් පහසු නැතිවීම, ලෙඩ දුක් ඇතිවීම, මේව තමයි ප්‍රශ්නේ. මේ ලෝකේ ඉබඳු දේවල් ප්‍රශ්නේ කියලා හිතාගෙන ඉන්න කෙනෙක් මරුණහම හිතනවා එයා ඒ ප්‍රශ්නේ නිදහස් වුණා කියලා. මරණය තමයි ප්‍රශ්නවලින් නිදහස් වෙන්න තියෙන්නේ කියලා හිතනවා පුතජන කෙනා. නමුත් ආයේ ගිහිලා නිරී උපදිනවා, තිරිසන් අපාය උපදිනවා, ප්‍රේත ලෝකෙ උපදිනවා. මේ නිසා බුදු කෙනෙක් පහළ වෙලා අපට දේශනා කරන දේ නිවැරදිව, නිර්වුල්ව, පැහැදිලිව තේරුම් ගන්නා තුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටිනාකම තෝරගන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටිනාකම ප්‍රශ්නියයි උත්තරයයි පැහැදිලිව හඳුනා ගන්නා තුරු තේරෙන්නේ නැති එකක්. මේ නිසා අපි ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කරන්න පුළුවන් අය වෙන්න ඕන. ගැඹුරින් කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ වදාළ විදියට ජීවිතය දිහා දකින්න පුළුවන් අය විය යුතුයි. එතකොට තමයි අපි මේ ජීවිතය හරියටම අවබෝධ කරගන්නේ. පුතජන භාවයේ තිබෙන්නේ එක එක්කෙනාගේ ජීවිත තුළ එයා ගොඩනගාගත්තු එයා දකින මම කියන සංකල්පය තුළයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය යමක් විමස විමස බෙද බෙදා බලලා ඒ දෘෂ්ටි මතවාද සියල්ල නිරවුල් කරගන්න එකක්. කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයකින් යුක්ත ජීවිතය ගැන මම මගේ තමයි මේ පැවැත්ම කියලා හිතාගෙන ඉන්න පුළුවනි. නමුත් ඒකේ නාම ප්‍රඥාව දියුණු කරලා, නුවණ දියුණු කරලා, ඒ ඇසකනාසී දිවකය මනසම බෙද බෙදා බලන්න ගියොත් එයා කලින් දැකපු දේ දකින්න හම්බ වෙන්නේ නැහැ. එයාට වෙනස් දෙයක් දකින්න ලැබෙන්නේ. අන්න ඒක තමයි ආර්යයන් වහන්සේ කී දැක්ම. අන්නේ ආර්යයන් වහන්සේ නමක් මේ ලෝකේ බලන ආකාරය විමසා බලන ආකාරය ලෝකෙන් නිදහස් වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් පෙන්වා දෙන දේශනාවක් අද අපි ඉගෙන ගන්න. මේ දේශනාවේ නම සල්හායතන විභංග සූත්‍රය. සල්හායතන කියලා කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6. මේ ආයතන 6ට ප්‍රතිබද්ධ වෙච්ච අනිකුත් ආයතන ගැනත් සවිස්තරව විග්‍රහ කරන දේශනාව තමයි සල්හායතන විභංග සූත්‍රය. මජ්ක්‍ධිමනිකායේ තුන්වන පණ්ණාසකේට තුන්වන කොටසට අයිති දේශනාවක් මේ. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සෙවත් නුවර ජේතවනාරාමයේ. ඒ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතා වදාලා, මහණෙනි ඔබට විස්තර විභාග වශයෙන් මේ ආයතන 6 ගැන කියලා දෙනවා. හොඳට අහගෙන ඉන්න. හොඳට තේරුම් ගන්න. මම දැන් කියා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ මේ ආයතන 6 හා ඒකට සම්බන්ධ අනිකුත් සෑම දෙයක්ම මේ සලායතන විභංග සූත්‍රයේදී පෙන්වලා දෙනවා. එහිමයි ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා ච අජ්ජත්තිකානි ආයතනා නිවේදිතබ්බානි ආධ්‍යාත්ම ආයතන 6 අවබෝධ කරන්ට ඕනමයි. ච බාහිරානි ආයතනා නිවේදිතබ්බානි බාහිර ආයතන 6 අවබෝධ කරන්ට ඕනමයි. ච විඥාන කායා වේදිතබ්බා සයවදේරුම් විඥාණය අවබෝධ කළ යුතුමයි. ච පස්ස කායා වේදිතබ්බා සයවදේරුම් ස්පර්ශය අවබෝධ කළ යුතුමයි. 18ස මනෝ පවිචාරා වේදිතබ්බා හිත හැසිරෙන කරුණු 18 අවබෝධ කළ යුතුමයි. 36ස සත්පදා වේදිතබ්බා සත්වයන්ගේ මනසී ක්‍රියාකාරීත්වයේ පවතින 36 කරුණ ගැන අවබෝධ කළ යුතුමයි. තත්‍රිද නිස්සය ඉදං පජහතා මේක අසුරු කරගෙන මේක අතාරින්න කියලා දේශනාවක් තියෙනවා. ඒක අවබෝධ කළ යුතුමයි. තයෝ සතිපට්ඨානා යදරියෝ සේවති යදරියෝ සේවමානෝ සත්තා ගනුමනුසාසිතු මරහති සෝ උච්චති යුග්ගාචර්යානං අනුත්තරු පුරුෂ ධම්ම සාරතීති. ආර්යයන් වහන්සේ නමක් සේවනය කරන සතිපට්ඨාන තුනක් තිබෙනවා. ආර්යයන් වහන්සේ නමක් ඒ යම් සතිපට්ඨානයක් සේවනය කරයිද ආර්ණී කෙනා ශාස්ත්‍රුන් වහන්සේ අනේකිනා පිරිස දෙව්මිනිස් ලෝකයාට ලෝකයේ සිටින අට පිරිසට එහෙම නැත්තං භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසට අනුශාසනා කරන්නට සුදුසුයි. අනේකිනාට කියනවා මේ දමණේ වන ලෝකේ යෝගීන් අතුරින් අනුත්තර පුරුෂ ධම්මසාරථී කියලා. අය මුද්දීසු සලායතන විභංගස්ස මේක තමයි සලායතන විභංගයේ මාතෘකාව. මේක ඔබට ටිකක් ගැඹුරුයි වගේ තේරෙවි. ඒ නිසා අපි ආයේ කොටස විස්තර වශයෙන් ඉගෙන ගන්නකොට ඒක ඔබට සරල වශයෙන් තේරුම් ගන්නට පුළුවන්කම ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා. දැන් මේක හරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ දන්නා දෙයින් නොදන්නා දේ කරා යාමයි. නොදන්නා දේ පටලවාගෙන අනාගනින්න නෙවෙයි. දන්නා දේකින් නොදන්නා දේ කරා යාම තමයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. උන්වහන්සේ දන්නා දෙයක් ඉස්සෙල්ලාම අපට කියන්නේ. මොකද්ද? ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි. මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයට කියනවා ආධ්‍යාත්මික ආයතන කියලා. ආධ්‍යාත්මික ආයතන කියන හේතුව තමයි සලකන නිසා. තමයි සලකන ආයතන හය මොනවද? චක්ඛායතනං ඇස නම් වූ ආයතනය තිබේ. සෝත ආයතනං කන නම් වූ ආයතනයක් තිබේ. ඝාන ආයතනං නාසය නම් වූ ආයතනයක් තිබේ. ජීවහායතනං දිව නම් වූ ආයතනයක් තිබේ. කාය ආයතනං කය නම් වූ ආයතනයක් තිබේ. මන ආයතනං මනස නම් වූ ආයතනයක් තිබේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඇසට කියනවා ආයතනය කියලා. කනට කියනවා ආයතනය කියලා. නාසයට කියනවා ආයතනය කියලා. දිවට කියනවා ආයතනය කියලා. කයට කියනවා ආයතනය කියලා. මනසට කියනවා ආයතනය කියලා. සාමාන්‍යයෙන් අපි ආයතනය කියනවා කර්මාන්ත ශාලාවට. සාමාන්‍යයෙන් ආයතනය කියනවා යමක් නිෂ්පාදනය කරන තැනට. දැන් මෙතන ආයතනය කියලා කිව්වේ මේ සංසාර පැවැත්ම සකස් කරන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඇස කන නාසය දිවකය මන කියන මේ ආයතන හය අවබෝධ කරගන්න කියලා. මේ ආයතන හය අවබෝධ කරගන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මහණෙනි, යම් තැනක ඇස තිබේද, යම් තැනක කන තිබේද, යම් තැනක නාසය තිබේද, යම් තැනක දිව තිබේද, යම් තැනක කය තිබේද, යම් තැනක මනස තිබේද, එතන දුක තිබේ. මහණෙනි, යම් තැනක ඇසක් උපදීද, යම් තැනක කනක් උපදීද, යම් තැනක නාසය උපදීද, යම් තැනක දිව උපදීද, යම් තැනක කය උපදීද, යම් තැනක මනස උපදීද, ඒ උපදින්නේ දුක. එහෙමනම් මේ ලෝකේ අපි ඇස දිහා බලන්න පුරුදු වෙන්න ඕන දුක දිහා බලන හැටියට. කන දිහා බලන්න පුරුදු වෙන්න ඕන දුක දිහා බලන හැටියට. නාසය දිහා බලන්න පුරුදු වෙන්න ඕන දුක දිහා බලන හැටියට. දිව දිහා බලන්න පුරුදු වෙන්න ඕන දුක දිහා බලන හැටියට. කය දිහා බලන්න පුරුදු වෙන්න ඕන දුක දිහා බලන හැටියට. මනස දෙස බැලිය යුත්තේ දුක දෙස බලන හැටියටයි. අන්න එදාට තේරුම් ගන්නවා යන් දුක්ඛං තදනත්තා, යමක් දුකයිද එතන තමාගේ කියලා පවත්වන්න දෙයක් නැහැ. තමාගේ කැමැත්තට පවත්වන්න දෙයක් නැහැ. එයා තේරුම් ගන්නවා අනිත්‍ය වූ ඇසක්, අනිත්‍ය වූ කනක්, අනිත්‍ය වූ නාසය, අනිත්‍ය වූ දිවක්, අනිත්‍ය වූ ශරීරයක්, අනිත්‍ය වූ මනසක් නේද මේ කියලා. පිනුතුනි මේ කතාව කතිත මාත්‍රයකින් අවසන් වන්නේ නැහැ. ඒ කියන්නේ කතාවට පමණක් සීමා වෙලා අවසන් වන්නේ නැහැ. ශ්‍රවණ මාත්‍රයකින් අවසන් වන්නේ නැහැ. ඒ කියන්නේ සවන් දීලා පමණක් අවසන් වෙන්නේ නැහැ. මේ ධර්මය අසලා කියලා ඉවර වෙන්නේ නැහැ. මේක අවබෝධ කරගන්න එක. මේ ධර්මයේ අවබෝධ කරගන්න නම් එයා සීල සමාධි කියන කරුණු දෙක තුල ප්‍රඥාව ගොඩනගන්න ඕන. අන්න එතකොට තමයි එයා මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ච බාහිරාණි ආයතනානි වේදිතබ්බානි. බාහිර ආයතන හය ගැන අවබෝධ කරගත යුතුමයි. රූපය බාහිර ආයතනයක්. ශබ්දය බාහිර ආයතනයක්. ගඳ සුවඳ බාහිර ආයතනයක්. රස බාහිර ආයතනයක්. ස්පර්ශය බාහිර ආයතනයක්. සිතට සිතෙන අරමුණු බාහිර ආයතනයක්. මේවට බුදුරජාණන් වහන්සේ බාහිර ආයතන කියලා පෙන්වා දුන්නේ ආයතනේ කර්මාන්ත ශාලාව. ඒ වගේ අර්ථයක් උතන ගන්න තියෙන බාහිර ආයතනේ හදලා දෙනවා. යමක් හදලා දෙනවා. පැවැත්මට ඌමනා කරනදී හදලා දෙනවා. නිවනටත් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා ඒක. එතන පාවිච්චි කරන්නේ පැවැත්මේ නිදහස් වෙච්ච තැන කියන අර්ථයෙන්. අක්တိබික්කවි තදායතනං මහණෙනි ආයතනයක් තියෙනවා. ජරා මරණ නැති ඉපදීම දිරීම මරණ නැති ආයතනයක් තියෙනවා. ඒ කියේ මේ සියල්ලේ නිදහස් වෙච්ච තැන. දැන් මෙතන කියන්නේ බාහිර ආයතන ගැන. ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට සිතෙන අරමුණු. මේවා අවබෝධ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද ආයක අවබෝධ කරන්නේ? බුදුරජාණන් වහන්සේ දාල යම් තැනක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු තිබේද? ඉතන දුක ඇත. එහෙමනම් අපි මේ බාහිර ලෝකේ ඇත්ත තත්ත්වය අවබෝධ කරන්න ඕනේ. යදනිච්චං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒකයි දුක. එහෙමනම් මේ බාහිර ලෝකේ බාහිර රූප, බාහිර ශබ්ද, බාහිර ගන්ධ, බාහිර රස, බාහිර ස්පර්ශ. ඒ විතර නෙමෙයි බුදුරජාණන් වහන්සේ බාහිර කියලා වදාලා හිතින් හිතන දේවල් වලටත්. ඒ සියල්ලම අනිත්‍යයි. ඒ සියල්ලම තමාගේ වශයෙන් පවත්වන්න බෑ. මේවා මාගේ රූපෙ මෙහෙම වෙන්න, මේ ශබ්ද මෙහෙම වෙන්න, මේ ගඳ සුවඳ මෙහෙම වෙන්න, මේ රසය මෙහෙම වෙන්න, මේ ස්පර්ශය මෙහෙම වෙන්න, මේ අරමුණ මෙහෙම වෙන්න කියලා ලබන්නත් බෑ. මෙහෙම වෙන්න එපා කියලා ලබන්නත් බෑ. අන්නේ අනිත්‍ය తත්වය අවබෝධ කරන්ට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ච විඥානකාය වේදිතබ්බා. විඥානකාය හයක් තියෙනවා කියලා අවබෝධ කරන්න ඕන කියලා. විඥානය හටගන්නවා ඇහි. ඇහි විඥානය හටගන්නේ දොයම් පටිච්ච භික්කවේ විඥානස්ස සම්භවෝ හෝති. විඥානය හටගන්න ඇහැයි රූපේ හේතු වෙනවා. ඇහැ තිබ්බ කියලා විඥානය හටගන්නේ නැහැ. ඇහැට යමක් පෙනෙන්න ඕන. ඒ කියන්නේ යමක ඡායාවක් ඇස් ඉදිරියට පැමිණෙන්න ඕන. ඇස් ඉදිරියේ තිබෙන්න ඕන. එතකොට ඒක ඇහෙන් දකින්නකොට ඇහි විඥාණය පහළ වෙනවා. කන නිකන් තිබ්බට විඥාණය පහළ වෙන්නේ නැහැ. කනට ශබ්දයක් ගෝචර වෙන්න ඕන. එතකොට මේ ශබ්ද දැනගන්නවා. ඒක තමයි එතන තියෙන විඥාණය පහළ වීම. නාසයේ නිකන් තිබ්බ කියලා විඥානයේ ක්‍රියාකාරීත්ව ගන්න බෑ. ගඳ සුවඳක් නාසයට වදින්න ඕන. එතකොට නාසයෙන් දැනගන්නවා. ඒක තමයි විඥාණය. දිවක් නිකන් තිබ්බ කියලා විඥාණය පහළ වෙන්නේ නැහැ. රසයේ දිවට දැනෙන්න ඕන. රසයේ දිවේ ගෑවුනහම රසය දැනගන්නවා. ඒක තමයි ජීවා විඥාණය. කයට පහස දැනුනහම කයට පහ ස්පර්ශය ඇති වුනහම කයින් දැනගන්නවා. ඒක තමයි කයි විඥාණය. මනසෙන් සිතිවිලි හිතනවා. හිතනදී මනසින් දැනගන්නවා. ඒ දැනීම තමයි විඥාණය. බුදුරජාණන් වහන්සේ වදාළ මේ විඥාන කාය 6 අවබෝධ කරන්න කියලා. මේ ලෝකේ අපි විඥාණය අවබෝධ කරගත්තොත් ආයෙ උපතක් කරා යන්නේ නැහැ. සියලු කෙලෙස් නැසනවා. විඥාණය අවබෝධ කිරීමට දුෂ්කරයි. හැබැයි අවබෝධ කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මායාකාරී කුගේ ස්වභාවය ඇති එකක් කියලා. මායාකාරී කිසි දිනක අපිට ඇත්ත පෙන්වන්නේ නැහැ. විජ්ජාකාරී කවදාවත් අපිට සත්‍ය පෙන්වන්නේ නැහැ. අප විසින් ඒ විජ්ජාකාරයව අල්ලගෙන හිට බලෙන්ම දමණය කළා හිට විජ්ජාකාරයාගේ විජ්ජා අල්ලගත්තොත් මිසක් ළඟට අඬ ගහලා අපිට විඥා හදන්නේ මෙහෙමයි කියලා පෙන්වන්නේ. විඥා කාර්ය හැමතිස්සෙම ඉන්නේ අපිට ඈතින්. ඉඳලා හද පෙන්වනවා. මේ වගේ තමයි මේ විඥානි ක්‍රියාකාරීත්වය අපි විසින් අල්ලගත්තොත් මිසක් ඉබේ අවබෝධ වෙන්නේ නැහැ. විඥාණය හටගන්නේ නාම රූප වලින්. නාම රූප කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නාම වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරය රූප සතර මහා භූත සතර මහා භූතයන්ගෙන් හටගන්න දේ මෙන්න මේ නාම රූප වලින් තමයි මේ ඇහැ හැදිලා තියෙන්නේ ඒ නාම රූප වලින් තමයි කන හැදිලා තියෙන්නේ ඒ නාම රූප වලින් තමයි නාසය හැදිලා තියෙන්නේ. ඒ නාම රූප වලින් තමයි දිව හැදිලා තියෙන්නේ. ඒ නාම රූප වලින් තමයි කය හැදිලා තියෙන්නේ. ඒ නාම රූප වලින් තමයි මනස හැදිලා තියෙන්නේ. මේ නිසා නාම රූප වලින් යමක් හැදුනද අන්න එතන තමයි විඥානේ හටගන්නේ. එතන ඇහි විඥානේ හටගන්නේ ඇහැ නාම රූප වලින් හැදී තියෙන දෙයක් නිසා නාම රූපයෙන් හටගන්නා වූ විඥානේ හැදෙනවා. කනිත් එහෙමයි නාහිත් එහෙමයි දිවිත් එහෙමයි කයත් එහෙමයි මනසත් එහෙමයි එහෙනම් අපි අවබෝධ කරගන්න ඕනේ නාම රූපයන්ගෙන් හටගත්තු දෙයක් තුල තමයි විඥානය හටගන්නේ මොකද විඥානේ නාම රූප තුල හටගන්න නිසා නාම රූප හේතුවෙන් නාම රූප නැති තැනක විඥානය හටගන්නේ නැහැ අපි හොඳට ඒක තේරුම් ගන්න ඕනේ එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ මායා ස්වરૂපී වූ මේ විඥානේ හොඳට අවබෝධ කරගන්න ඕන. ආංගේ විඥානේ අවබෝධ කිරීම අපි විසින් මේ ජීවිතේදී අපි කරගත්තොත් සංසාරේ ඉපදීප දාපු මේ ගමන සදාටම ඉවර වෙනවා. ඇයි ඒ? විඥානේ තමයි මේ විඥාව පෙන්න ආවේ ඉස්සරහට. ඒ විද්‍යාව අල්ලගත්ත එක්කෙනාට ආයේ විද්‍යාව හදන්නේ නැහැ. හදන්න බෑ. අන්න ඒ වගේ තමයි අවබෝධ කරනවා කියන කරුණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඡපස්ස කායා වේදිතබ්බා. සයවදේරුම් ස්පර්ශය අවබෝධ කරගන්නට ඕන. ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය, සයවැදෑරුම් ස්පර්ශය අවබෝධ කරගන්නට ඕන. ස්පර්ශයේ තින්නම් සංගති පස්සෝ, කරුණු තුනක එකතු වීම ස්පර්ශයයි. දැන් ඔබට මතක ඇති මුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආධ්‍යාත්මික ආයතන හයක් ගැන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපට වදාලා බාහිර ආයතන හයක් ගැන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා හයවැදෑරුම් විඥානයක් ගැන. ඊට පස්සේ දැන් අපට උන්වහන්සේ දේශනා කරනවා හයවැදෑරුම් ස්පර්ශයක් ගැන. ස්පර්ශ කියන්නේ අර කලින් කියපු කරුණෝල එකතුව. ඇසයි, ආධ්‍යාත්මික ඇසයි, බාහිර රූපයයි, ඇසේ විඥානයයි. ඒ තුන එකතු වුණා නම් ඇසේ ස්පර්ශය හට ගන්නවා. ආධ්‍යාත්මික කණයි, බාහිර ශබ්දයි, කනේ විඥානයයි එකතු වුණාම කනේ ස්පර්ශය හට ගන්නවා. ආධ්‍යාත්මික නාසයයි, බාහිර ගඳ සුවඳයි, නාසයේ විඥානය එකතු වුණාම ස්පර්ශය හට ගන්නවා. ආධ්‍යාත්මික දිවයි, බාහිර රසයයි, දිවේ විඥානය එකතු වුණාම ස්පර්ශය හට ගන්නවා. ආධ්‍යාත්මික කයයි, බාහිර ස්පර්ශයයි, කයේ විඥානය එකතු වුණාම ස්පර්ශය කයේ ස්පර්ශය හට ගන්නවා. ආධ්‍යාත්මික මනසයි, බාහිර අරමුණුයි, මනසේ විඥානය එකතු දහම මනසේ ස්පර්ශය හට ගන්නවා. එතකොට මේ ස්පර්ශය අවබෝධ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මේ ධර්මතා අවබෝධ කිරීමට තමයි උන්වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අපට මාර්ගයක් පෙන්වා දීලා තිබෙන්නේ. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මාර්ගයේ ගමන් කරන්න නම් ඒ කෙනාට ඒ මාර්ගයේ ගමන් කිරීමේ පැහැදිලි ඉලක්කය ඉස්සල්ලා ඉදිරියට ගන්න ඕන දැක්ම. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීම. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම උදෙසා කය වචනය සංවර කර ගන්නවා කෙනෙක්. ජීවත් වෙන ක්‍රමය පිරිසිදු කර ගන්නවා. ඊළඟට අකුසල් දුරු කිරීමට, කුසල් දියුණු කිරීමට වීරිය ඇති කර ගන්නවා. ඊළඟට සතිපට්ඨානී සිහිය පිහිටුවා ගන්නවා. ඊළඟට සමාධියක් පුහුණු කරනවා. මේ ඔක්කොම කරන්නේ මේ කියපු කරුණු අවබෝධ කරගන්නයි. ඊට පස්සේ ආයෙත් පළවෙනි ඉලක්කයට එනවා. ඒ තමයි දුක් අවබෝධ කිරීම. දැන් මේ කතා කරපු දේවල් ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, විඥාන, ස්පර්ශ මේ ඔක්කොම අයිති දුකට. මේ ධර්ම කරුණු ඉගෙන ගන්නකම්ම කෙනෙකුට හොයන්න බෑ. තමන් දුක තුල සිටියේ බවවත්, තමන් දුකට ඇලුම් කරන බවවත්, දුක කරා යන වගවත් තමන්ට හොයාගන්න බෑ. තමන් හිතන්නේ තමන් හරි ගමනක් යනවා කියලා. බුදු කෙනෙකුගේ ධර්මයට සවන් දීලා ඒ ධර්මයට අනුකූලව හිතුවොත් විතරයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ දුකකට නේද අහු වෙලා තියෙන්නේ කියලා. එතකම්ම හොයන්න බැරි කරුණක්. බුදුරජාණන් වහන්සේ වදාලා ආවෝද කරන්න කියප කරුණු දැන් අපි කිව්වනේ හතර. මොනවද? ආධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන 6, විඥාන 6, ස්පර්ශ 6. ඊළඟ කරුණ බුදුරජාණන් වහන්සේ වදාලා 18 මනෝපවිචාර වේදිතබ්බා කියලා. මන උපවිචාර කියන වචනේ තමයි මනෝපවිචාර කියලා හැදිලා තියෙන්නේ. මන කිව්වේ මනස. උපවිචාර කියලා කියන්නේ යලි යලි හැසිරෙනවා. මනස යලි යලි හැසිරෙන යමක් කරා යලි යලි හිතෙන දේවල් 18ක්. මනසින් උපවිචාරණය කරන කරුණු 18ක් තියෙනවා. අන්න ඒක අවබෝධ කරගන්න කියනවා. දැන් බලන්න ඔබ කල්පනා කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ පරලෝව සඳහා තියෙන්නේ. පරලෝව සඳහා තියෙන්නේ කියලා කාලයක් තිස්සේ මහා අඬවැඩියාවක් තියෙනවා. දැන් මේ ඇස තියෙන්නේ පරලෝවද මෙලොවද? කන තියෙන්නේ පරලෝවද මෙලොවද? නාසය තියෙන්නේ පරලෝවද මෙලොවද? දිව තියෙන්නේ පරලෝවද මෙලොවද? කය තියෙන්නේ කොහේද? මනස තියෙන්නේ කොහේද? පරලෝවද? ඒ ඔක්කොම තියෙන මේ ලෝකේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු අවබෝධ කරන්න කියනවා. පරලෝවද තියෙන්නේ? ඒවා තියෙන්නේ මේ ලෝකෙමයි. විඥාන කාය 6 අවබෝධ කරන්න කියනවා. ඒ පරලෝවද තියෙන්නේ තමන් ළඟම තියෙන්නේ. ස්පර්ශ 6 අවබෝධ කරන්න කියනවා. ඒකත් තමන් ගාව තියෙන්නේ. එහෙනම් අපිට පේනවා මේ ධර්මයට එන්න බැරි අය වංචනිකව ගෙතු අභූත චෝදනාවක්. බුදුදහම පරලෝව සඳහා කියන එක. ඒක මොන බොරුවක්ද කියලා තේරෙනවා මේ දේශනාවල් කියවද්දි. මේ ජීවිතයේදී ආවෝද කරන්න තියෙන්නේ බුදුදහම යනු සම්දික්ක ධර්මයකින්. සම්දික්කයි කිව්වේ මේ ජීවිතයේදී ආවෝද කරගත යුතු දෙයකින්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මනෝපවිචාර, මනසේ උපවිචාරණ තැන්. දැන් අපිට හොඳට පේනවා මේ ධර්මයේ තුලින් මේකනම් ඕපනයිකයි. ඕපනයිකයි කියන්නේ තමා තුළට පමුණවාගෙනම දකින එකක්. අනුන් තුලින් බලන්න බැරි එකක්. අනුන් තුලින් තේරුම් ගන්න බැරි එකක්. තමන් තුලින්ම අවබෝධ කරගත යුතු එකක්. ඕපනයිකයි කිව්වේ ඒකයි. තමා තුළට පමුණවා ගන්න එකක්. සිහිය, වීරිය, නුවණ, සමාධි මේ ඔක්කොම තමා තුළටමයි දා ගන්න තියෙන්නේ. දාලා තමයි හැසිරෙන්න තියෙන්නේ, අවබෝධ කරන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් මේ දේශනා කළේ මනසේ හැසිරෙන තැන්, මනස හැසිරි හැසිරි යෙදෙන තැන්. ඒකට තමයි උපවිචර, උපවිචාර කියන වචනේ පාවිච්චි කළේ. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළේ මේකට. චක්කුණ රූපං දිස්වා සෝමනස්සඨානියං රූපං උපවිචරති. ඇහෙන් ඔන්න කෙනෙක් රූපයන් බලනවා. ඇහෙන් රූපයක් බලනකොට එයාට සතුටක් ඇති වෙනවා. ඒ ගැන සතුටක් ඇති වෙන්න හේතුනේ ඒ රූපේ. එයා මොකද කරන්නේ? ඒ රූපේ ගැන හිතන්න පටන් ගන්නවා. එයාට හිතෙන්න පටන් ගන්නවා ඒක. ඒක මතක් වෙනවා. මනසෙන් ඒක සිහි වෙනවා. මනස ඒකට යොමු වෙනවා. මනස ඒක හැසිරෙනවා. අන්න ඒකට කියනවා මනෝපවිචාර. එක ඊළඟේක දෝමනසඨානියං රූපං උපවිචරති. අහින් රූපයක් දැකලා කෙනෙක් චක්ුණා රූපං දිස්වා දෝමනසඨානියං රූපං උපවිචරති. අහින් රූපයක් දැකලා සතුටේ උපදිනවා නම් ඒක හිත ඇසිරෙනවා. ඊළඟට අහින් රූපයක් දකිනවා. ඒ රූපෙ දකිද්දී යාට දුකක් හට ගන්නවා. දුම්නසක් හට ගන්නවා. එතකොට මොකද වෙන්නේ මනසට? අර දුම්නස හටගත්තු රූපෙත් හිත හැසිරෙනවා. ඒකත් මතක් වෙනවා නිතර නිතර. ඒකත් වැඩ කරන්න පටන් ගන්නවා හිතේ. ආ දුම්නස ඇති කරන රූපෙ මනස හැසිරෙනවා. ඇහෙන් රූපයක් දැක්කහම සොම්නස ඇති කරවන්නා වූ රූපේ මනස හැසිරෙනවා. ඇහෙන් රූපයක් දැක්කහම දොම්නස ඇති කරවන්නා වූ රූපේ මනස හැසිරෙනවා. චක්කුණ රූපං දිස්වා උපෙක්ඛඨානියං රූපං උපවිචරති. ඇහෙන් රූපයක් දැක්කහම යාට වගක් නැහැ. සතුටක්ද දුකක්ද කියලා වගක් නැහැ. ඇහෙන් රූපයක් දැක්කහම එහෙම ලොකුවට තේරුමක් නැහැ. සතුටක් උපදිනවද මේකෙන්? මේකෙන් දුකක් උපදිනවද කියලා තේරුමක් නැහැ. නමුත් ඒකේ හිත වැඩ කරනවා. එතන තියෙන්නේ උපේක්ෂාව. දුක් අදුක්ඛම සුඛ. දුකක් තේරුමකුත් නැහැ. සැප ගැන තේරුමකුත් නැහැ. එතකොට ඇහෙන් රූපයක් දැක්කහම ඒ දකින්නා වූ රූපේ කර්ණ තුනකට බෙදෙනවා. එක්ක සොම්නස ඇති කරවනවා. එහෙම නැත්නම් දොම්නස ඇති කරවනවා. එහෙම නැත්නම් උපේක්ෂාව ඇති කරවනවා. එතන මේ රූපය සොම්නස ඇති කරන එකක් වෙන්න පුළුවනි. දොම්නස ඇති කරන එකක් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් උපේක්ෂාව ඇති කරන එකක් වෙන්න පුළුවනි. මේ තුනේම මනස හැසිරෙනවා. ඇහෙන් රූපේ දැකලා. එතකොට ඇහෙන් රූපේ දැකලා සොම්නසට අනුව, දොම්නසට අනුව, උපේක්ෂාවට අනුව මනසේ හැසිරීම තියෙනවා. කණින් ශබ්දය අහලා අසන්නා වූ ශබ්දය තුනකට බෙදෙනවා. එක්ක සොම්නසක් උපදිනවා. එහෙම නැත්නම් දොම්නස ඇති කරන දෙයක්. එහෙම නැත්නම් උපේක්ෂාව ඇති කරන දෙයක්. ඒකෙත් මනස ඇසිරෙනවා. නාසයෙන් ගඳ සුවඳ දැනගත්තා වූ සුවඳ දැන සුවඳට නාසයෙන් දැනගන්නා වූ සුවඳට සොම්නස හට ගන්නවා. එතකොට මේ සුවඳේ හිත හැසිරෙනවා. නාසයෙන් දැනගන්නා ගඳට හිත හැසිරෙනවා. එතකොට ගඳේට දුක හට ගන්නවා. ඒකටත් හිත හැසිරෙනවා. එහෙම නැත්නම් මනසින් දැනගන්නා ගඳ සුවඳේ උපේක්ෂා ගතිය. සොම්නසකුත් නැහැ, දුම්නසකුත් නැහැ. නමුත් ඒකෙත් හිත හැසිරෙනවා. දිවට දැනෙන රස. දිවට දැනෙන රස අතරේ රස තියෙනවා. දිවට දැනුනහම සතුටක් උපදිනවා. ආනි රසේ හිත හැසිරෙනවා. ඇතම් රස තියෙනවා. දිවට දැනුනහම දුකක් උපදිනවා. අන්නේ රසේ හිත හැතිරෙනවා. ඇතම් රස තිබෙනවා. දිවට දැනුනට අමුතු සැපක් දුකක් නැහැ. උපේක්ෂාවක් තියෙනවා. ඒ රසී පවා හිත හැසිරෙනවා. කයට පහස දැනෙනවා. ඒ දැනෙන පහසට හිති සතුටක් උපදිනවා. එතකොට මේ සතුට උපදින පහසේ හිත හැසිරෙනවා. එහෙම නැත්නම් කයට පහස දැනෙනවා. දැනනකොට මේ පහසට දුකක් හටගන්නවා. හිතේ සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒකෙත් හිත හැසිරෙනවා. කයට පහස දැනෙන එකට හිත මැදිස්ත වෙනවා. ඒකෙත් හිත හැසිරෙනවා. මනසට අරමුණු අපි දැන ගන්නවා. සමහර සිතිවිලි හිතට එනකොට සතුටක් උපදිනවා Tamanට. එතකොටත් ඒකෙ හිත හැසිරෙනවා. ආයි ආයි මතක් වෙනවා ඒක. ආය ආය ඒක අපි හිතනවා. හිතින් හදනවා අපි. සමහර සිතිවිලි හිතනකොට දුකක් හට ගන්නවා අපිට. ඒ දුක හට ගන්න කරුණත් අපි ආය ආය හිතනවා. ආය ආය ඒකෙ හිත හැසිරෙනවා. දෝමනසට්ඨානීය දුක හට ගන්න කරුණ. සමහර කරුණ හිතට එන එකට මධ්‍යස්ථයි. උපේක්ෂාවක්. ඒකෙ හිත හැසිරෙනවා. එතකොට අපිට පේනවා මෙහෙම කරුණ. ඇහෙන් රූපේ දැකලා සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා වශයෙන් බෙදෙනවා. කණින් ශබ්දය අහලා සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා වශයෙන් බෙදෙනවා. නාසයෙන් ගඳ සුවඳාග්‍රහණය කළා සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා වශයෙන් බෙදෙනවා. දිවෙන් රස විඳලා සතුට දුක උපේක්ෂා වශයෙන් බෙදෙනවා. කයට පහස ලැබිලා සතුට දුක උපේක්ෂා වශයෙන් බෙදෙනවා. මනසට අරමුණු ඇති වුණාමත් සතුට දුක උපේක්ෂා වශයෙන් බෙදෙනවා. එහෙනම් ඇහෙන් අරමුණක් දැක්කහම කරුණ තුනක් තුන් ආකාරයට ඒක අපිට ලැබෙනවා. එතකොට ඇස කන නාසය දිවකයි මනස කියන එකට හයයිනේ. එතකොට ඇහෙන් අරමුණක් දැක්කම තුන් ආකාරය තුන් වර 6 18යි. අන්න මනස හැසිරෙන තැන් 18. මනස හැසිරෙන්නේ ඔච්චරයි. ඕක තමයි අපිට මේ කොන පොට බේරගන්න බැරුව පටලැවිලා තියෙන්නේ. අවුලෙන් අවුලට ගිහිල්ලා තියෙන්නේ ඕක තමයි. දැන් මේ බුදුරජාණන් වහන්සේ වදාළි මේ අවුල ලිහා ගන්න හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සත්පද 36ක්. සත්පද කියලා කියන්නේ සත්ව කියන්නේ සත්වයන්. පද කියන්නේ සත්වයන් පිහිටලා සිටින දේවල්. 36ක් තියෙනවා. ඒක අවබෝධ කරගන්න ඕන. සත්වයන්ට තිබෙන්නේ කරුණු 36ක පිහිටලා සිටීමක්. හොද හෝ නරක හෝ යහපත හෝ අයහපත හෝ අපිට මේක දැන් අපි තෝරගමු. චත්තින්ස සත්ත්වපදා වේදිතබ්බාති. සත්වයන්ට දැන් අපි සත්වෙක් නම් අපි එක එක්කෙනා අපටත් මේ කරුණු 36ෙම ක්‍රියාකාරීත්වය ඇති වෙනවා. ඒක කොහොමද වෙන්නේ කියන එක තමයි අපි අවබෝධ කරගන්න ඕන. මොනවද අපි දන්නවා 6වරක් 5 30යි 6වරක් 6 36යි. එහෙනම් මේ අසකනනාසී දිවකය මනස කියන ආයතන හයත් එක්ක තමයි මේ තියෙනවා ඇත්ත මේක. බලමු. ඡ ගේහසිතානි සෝමනස්සානි. අවබෝධ කරගත යුතු එකක් තමයි ගේහසිතානි සෝමනස්සානි. සතුට ඇතිවන කාමාරමුණු තියෙනවා. ගේහසිත කියලා කියන්නේ එතන මෙහෙක. ඔන්න තියෙනවා. චක්කුඤ්ඤයානං රූපාණං ඉඨාණං කන්තාණං මනාපාණං මනෝරමාණං ලෝකාමිස පටිසංයුක්තාණං පටිලාභං වා පටිලාභතු සමුනුපස්සතු පුබ්බේවා පටිලද්ද පුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතු උපජ්ජති සෝමනස්සං. බලන්න මේ සතුට කියන වචනේ කුච්චර දිගද කියලා. සතුට කියන වචනේ තේරුපි හැටි. එතකොට මේ ගේහසිත කියලා කියන්නේ ලෝකාමිසයෙන් යුතු සතුට. ලෝකාමිසයෙන් යුතු සතුට කියලා කියන්නේ ලෞකික සතුට කියන එක. එතකොට ගේහසිත කිව්වේ ලෞකික කියන වචනයකට අපි ගන්න ඕන. ච ගේහසිතානි සෝමනස්සානි. ලෞකික සතුට උපදින කරුණු 6 අවබෝධ කරන්න ඕන. මේක තියෙනවා එක ඇහෙන් දකින රූප තියෙනවා. ඉෂ්ට කාන්ත මනාප. ඉෂ්ට කිවි යහපත්. කාන්ත කියලා කිව්වේ ඒ සිතට කැමැත්ත ඇති වෙන. මනාප රුචිය උපදින. මනෝරමාණං සිත ඇලෙන. ලෝකාමිස පටිසංයුක්තාණං ලෞකික ජීවිතයට සම්බන්ධ. පටිලාභං වා පටිලාභතු. කැහෙන් ඒ වගේ ලස්සන රූපයක් දකිනවා. ඒ ලබන කොට යා එක්ක පුබ්බේ පටිලද්ද පුබ්බං. එහෙන් කලින් දැකපු එකක්. අතීතං නිරුද්ධං විපරිණතං. ඒක දැන් නැහැ. ඒක අනිත්‍යභාවයට පත් වෙලා ගියපු එකක්. එබඳු මිහිරි දෙයක්. එහෙන් දැකපු මිහිරි දෙයක් සිහි කරනකොට නැත්තං එහෙන් මිහිරි දෙයක් දකිනකොට එහෙම නැත්තම් සිහි කරනකොට උපදිනවා සතුටක්. බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ ඒ ආකාරයේ සතුටට කියනවා ගේහසිත සොම්නස කියලා. ගේහසිත සොම්නස ගෘහස්ත සතුට කියලා කියන ලෞකික සතුට. එතකොට ඒක ලෞකික සතුට 6 ආකාරයි. එහෙන් රූපේ දැකලා ලෞකික සතුට ඇති වෙනවා. කණින් ශබ්දේ අහලා ලෞකික සතුට ඇති වෙනවා. ප්‍රියමනාප මිහිරි ශබ්ද තියෙනවා කලින් අහපුවා සිහි කරනකට සතුටක් උපදිනවා ලෞකික සතුට. නාසයෙන් මිහිරි ගඳ සුවඳ ආග්‍රහණය කරාම එක්ක අතීත ආග්‍රහණය කරපු එකක් ගැන මතක් වුණාම ලෞකික සතුටක් උපදිනවා. දිවෙන් මිහිරි රස වින්දාම ලෞකික සතුටක් උපදිනවා. දිවෙන් මිහිරි රස වින්දාම ලෞකික සතුටක් උපදිනවා. කයට ප්‍රියමනාප ස්පර්ශයක් ලැබුණාම අතීතයේ විඳපු එක එක්කෝ දැන් විඳින එක ගැන මතක් වුණාම සතුටක් ඇති වෙනවා ලෞකික සතුටක්. ඊළඟට මේක පංචකාම ඉක්මවා ගිය එකක්. ඒකයි මේක ලෞකික කියලා දාන්නේ. පංචකාමයට දාන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විතරයි. පහයි. එතන පහයි නේ තියෙන්නේ. පංචකාම. පංච කිවි පහ. කාම කිවි කමත්‍ය ඇති කරන දේ. මෙතන ඊට වඩා එහාට ගිය එකක්. මෙතන කියන්නේ සෝමනස් සොම්නස් ගේහසිත සතුට හය ආකාර ගේහසිත සතුට ගේහසිත කියලා මෙතන කිව්වේ ලෞකික හිතට අපිට තියෙන නොයේ කියලා අපි හිත හිත ඉඳලා තියෙනවා හොඳ දේවල් නරක දේවල් හරි දේවල් වැරදි දේවල් ඔයගේ නොයේ කියලා අපි හිතට හිතෙනවා එතකොට මේ ලෝකාමිසයට සම්බන්ධ වෙච්ච ඒ කිව්වේ මේ ලෝකෝත්තර ජීවිතයට සම්බන්ධ නැති ලෞකික ජීවිතයට සම්බන්ධ දේවල් මතක් වුණාම ආන්න උපදිනවා සතුට. එතකොට මේකට කියන්නේ ගේහසිත සතුට. ඇහැ කන නාසය දිවකය මනස කියන ආයතන හයෙන් අරමුණු රස විඳලා ඇති කරගන්න සතුටට කියනවා ලෞකික අරමුණු රස විඳලා ඇති කරගන්න සතුටට කියනවා ගේහසිත සතුට කියලා. ඊළඟට ඒ ලෞකික සතුට ඊළඟ සතුටට කියනවා නික්කම්ම සතුට. ඊළඟ සතුටට මොකද්ද කියන්නේ? නික්කම්ම සතුට. නෛෂ්ක්‍රම්‍ය. නෛෂ්ක්‍රම්‍ය කිව්වේ ලෞකික සතුට ඉක්මවා ගියපු සතුට. රූපානන්තේව අනිච්චතං විදිත්වා රූපයේ අනිත්‍ය බව අවබෝධ කරගෙන විපරිණාම විරාග නිරෝධං විනාශ වීමටපත් වූ මේ රූපය ගැන නොවැළිලා ඒ රූපයේ කෙරෙහි තියෙන අල්ම නිරුද්ධ වුණාම පුබ්බේචේව රූපා ඒතරහිච්ච කලින් තිබිච්ච රූපත් ඒතරහිච්ච දැන් රූපත් සබ්බේතේ රූපා ඒ සෑම රූපයක්ම අනිච්චා අනිත්‍යයි දුක්ඛා දුකයි විපරිණාම ධම්මා විනස්සන ධර්මතාවයෙන් යුක්තයි ඔය ආකාරයට දකිද්දි රූපේ යථාර්ථේ දකිද්දි ඒ රූපේ හිත ඇලින්නේ නැතු යනවා ඒ රූපේ සිත නොවැළෙනකොට එයාට ඇති වෙනවා සතුටක් ආන්ගේ සතුට තමයි මෙතන නික්කම්ම සතුට කිව්වේ එතකොට කණින් ශබ්ද අහනවා කණින් ශබ්ද ඇහුවට පස්සේ අහන්නා වූ ශබ්දය ගැන සිතේ සතුටක් ඇති වෙනවා ඒ සතුටට ඒ ඇති වෙන්නේ මෙහෙමයි කණින් ශබ්ද අහනවා කණින් ශබ්ද අහනකොට මෙයා අවබෝධ කරගන්නවා මේ ශබ්දේ අනිත්‍යයි කියලා කලින් අහපු ශබ්දත් අනිත්‍යයි මේ දැන් අහන ශබ්දෙත් අනිත්‍යයි කියලා අවබෝධ කරගෙන යා ශබ්දයේ කෙරෙහි ඇති ඇල්ම දුරු කරනවා දුරුකල්ලය අවබෝධ කරගන්න සියලු ශබ්ද අනිත්‍යයි දුකයි වෙනස් වෙන ධර්මතාවයට අයිති කියලා අවබෝධ වෙනකොට අවබෝධ වෙනකොට මෙයාගේ හිතේ ශබ්දේ ඇලෙන්නේ නැතු යනවා එතකොට මෙයාට සතුටක් උපදිනවා ආංගික තමයි නික්කම්ම සතුට නාසින් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා ආග්‍රහණය කරන ගඳ සුවඳ මෙයාට අවබෝධ වෙනවා අනිත්‍යයි කියලා ඒ අනිත්‍ය වූ ගඳ සුවඳ අතීතය ආග්‍රහණය කරාද වර්තමානය ආග්‍රහණය කරමින් සිටිනවද ඒ සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අවබෝධ වෙනකොට ගඳ සුවඳේ මෙයාගේ හිත පිහිටන්නේ නැතු යනවා හිත නොඇලෙනවා හිත ඇලෙන්නේ නැති වෙනකොට ගඳ සුවඳේ අනිත්‍ය දේ කෙරෙහි හිත ඇලෙන්නේ නැති නිසා සතුටක් උපදිනවා ආන්නීක තමයි නික්කම්ම සතුට දිවට රස දැනෙනවා දිවට දැනෙනා වූ රස අනිත්‍යයි කියලා එයා අවබෝධ කරනවා. අවබෝධ කරලා ඒක නොඇලී සිටින්න පුරුදු වෙනකොට එයාට තේරෙනවා අතීතීත් මේ දිවෙන් නොඑක ආකාර රස වින්දා. ඒ කොම අනිත්‍ය වෙලා ගියා. වර්තමානෙත් මේ දිවෙන් රස විඳිනවා. ඒවත් අනිත්‍ය වෙලා යනවා. කියලා මෙයා හිතන මේ සෑම රසයක්ම අනිත්‍යයි දුකයි වෙනස් වෙන ධර්මතාවයට අයිති කියලා විමසනකට විමසනකට රසේ සිට ඇලෙන්නේ නැති වෙනවා. එතකොට මෙයාට සතුටක් උපදිනවා. ආන්නේ සතුටට කියනවා නික්කම්ම සතුට කියලා. ඒ වගේම කයින් පහස ලැබෙනවා. කයට ලැබෙන පහස අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න එක්කෙනා අවබෝධ කරගන්නවා අතීතයේ යම් පහසක් ලැබුවාද ඒ ඔක්කොම අනිත්‍ය වෙලා ගියා. වර්තමානයේ මේ කයට යම් පහසක් ලැබෙනවාද ඒ ඔක්කොමත් අනිත්‍යයි කියලා මේ කයට ලැබෙන පහස සැබෑවටම අනිත්‍ය දෙයක් විනාශ වෙන ධර්මතාවයට අයිති දෙයක් කියලා විමසනකට ස්පර්ශයේ එයාගේ හිත පිහිටන් නැති බව තේරෙනකොට එයාට සතුටක් උපදිනවා. ඒකට කියනවා නෙක්ඛම්ම සතුට කියලා. ඊළඟට තියෙනවා මේ එයා අයවිතර කරන්නේ නැහැ. තවත් එයා නුවණින් කල්පනා කරනවා හිතෙන් හිතපු අරමුණු ගැන. අපි මොනතරම් දේවල් මේ හිතෙන් හිත මවාගෙන වින්දනයක් ලබන්න පුරුදු වෙලා හිටියද? අපිට හැබෑ ලෝකේ ලබා ගන්න බැරි දේවල් අපි මනසින් ලබාගෙන වින්දනයක් ලබන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ ඔක්කොම හිතෙන් හිතපු අරමුණු ඔක්කොම අනිත්‍ය වෙවි යනවා අපි තේරුම් ගන්නවා. වර්තමානයේ යමක් හිතෙන් හිතනවාද ඒකත් අනිත්‍ය වෙලා යනවා දකිද්දී. එයා තේරුම් ගන්නවා හිතෙන් යමක් හිතනවාද ඒ සියල්ල අනිත්‍යයි දුකයි විනස් වෙන ධර්මතාවයට අයිති කියලා විමසද්දී එයාට මේ සැබෑ ලෙසම විදර්ශනා ප්‍රඥාවෙන් දකිද්දී මෙයාගේ හිතේ අරමුණු වලට නොඇලෙනවා. අන්න එතකොට සතුටක් උපදිනවා. ඒකට කියනවා නික්ඛම්ම සතුට කියලා. එතකොට බලන්න ලෞකික සතුටක් තියෙනවා හය වැදෑරුම්. ඒකට කියනවා ගේහසිත සෝමනස්ස සතුට. හය වැදෑරුම් ගේහස සෝමනස්සය. ඒ වගේම නික්ඛම්ම සතුටක් තියෙනවා. හය වැදෑරුම් නික්ඛම්ම සෝමනස්සය. ඒ වගේම ලෞකික දුකක් තියෙනවා. හය වැදෑරුම් ගේහසිත දෝමනස්ස. හය වැදෑරුම් ගේහසිත දුක මේකයි. ඇහින් රූප දකින්නට තියෙනවා. ඇහින් දකින රූප අතර ඉෂ්ඨකාන්ත මනාප මනෝරම්‍ය වූ රූප තියෙනවා. හිත තලවන්නා වූ තමා කැමති වන්නා වූ ප්‍රිය මනාප වූ රූප තියෙනවා. ලෝකාමිස පටිසංයුක්ත ලෞකික රූප. ඒ රූප මෙයාට ලැබෙන්නේ නැහැ. මම කැමති වුණාට ආසකලාට ඕනකමක් තිබ්බට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැති වෙනකොටත් අතීතයේ උත්සාහ කළා ලැබුනේ නැති වෙනකොටත් එයාට ඒක මතක් වෙනකොට දුකක් හටගන්නවා. අනේ මට මේක ලබා ගන්න බැරි වුණා. මට මේක ලබා ගන්න බැරි වුණා කියලා දුකක් හටගන්නවා. ඉබඳු යම් දුකක් ඇද්ද ආනේ දුකට කියනවා ගේහසිත දොම්නස ලෞකික දුක කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේ කණෙන් අහන මිහිරි ශබ්ද තියෙනවා. ප්‍රියමනාප වූ සිත් අලවන්නා වූ මිහිරි ශබ්ද. තමන් ආස කරපු මේ මිහිරි ශබ්ද තමන්ට අහන්න ලැබෙන්නේ නැහැ. අතීතෙත් අහන්න උත්සාහ කළා බැරුව ගියා. එතකොට මෙයාට හිතට දුකක් එනවා. අනේ මං ආස කරන දේවල් මට අහන්න ලැබුණේ නැහැ. මට ආස කරන දේවල් මට අහන්න ලැබෙන්නේ නැත කියලා. ආන් ඒකට කියනවා ලෞකික දුක. ගේහසිත දුම්නස. තමන් කැමති මිහිරි සුවඳ තියෙනවා. ප්‍රියමනාප වූ මනෝරම්‍ය වූ සිත්තලවන්නා වූ මිහිරි සුවඳ. තමන් කොතෙක් ආසා කළත් ඒක තමන්ට ලැබෙන්නේ නැහැ. අතීති මහන්සි වුණා ලබා ගන්නට බැරුව ගියා. අන්න එතකොට එයාට දුකක් හටගන්නවා. අනේ මං කොයිතරම් මහන්සි ගත්තද. සිත් තලවන්නා වූ මිහිරි සුවඳගෙන යා හිතෙන් මවා ගන්නවා විතරයි හැබැයි ලැබෙන්නේ නැහැ. එතකොට මෙයාට දුකක් හටගන්නවා. ඒක ලෞකික දුම්නස ගේහසිත දුම්නස. දිවට දැනෙන රස තියෙනවා. නොයේ රසවත් කෑම වර්ග ගැන හිතෙන් හිත හිතා ඉන්නවා. කණ්ඩ හම්බු වෙන්නේ නැහැ. හිත හිතා හිටියා අසවල් දී කන්න ඇත්නම් කොයිතරම් හොඳද. අසවල් වෑංජනේ හදන්න ඇත්නම් කොයිතරම් හොඳද. අසවල් කෑම කන්න ඇත්නම් කොයිතරම් හොඳද කී කියා හිතෙන් මව මවා හිටියා. නමුත් ලබා ගන්න බැරුව ගියා. අතීතෙට ගියා ඒක. දනුත් රසවත් කෑමක් නෑ යාට. එතකොට යා නොලැබූ රස සිහි කර කර හිතින් දුක් විඳිනවා. ඒකට කියනවා ලෞකික දුක කියලා. ගේහසිත දුම්නස. ඇතම් විට කයට ලැබෙන පහස තමන් හිතාගෙන ඉන්නවා මිහිරි ස්පර්ශය කයට ලබන්න. නමුත් හිතාගෙන හිටපු පිළිවෙලට කිසිවක් ලැබුන්නේ නැහැ. එතකොට යාට දුකක් ඇති වෙනවා. අනේ මම හිතාගෙන හිටපු සැප මට නැහැ. වර්තමානයේ තියා හිතන් ඉන්නවා කයට මිහිරි පහසක් ලබන්න ඒක නැහැ. එතකොට යාට ඇති වෙනවා අනේ මේ මොකට මං ඉපදිලාද? මොකට මේ කයක් හම්බු වෙලාද? මට සැප සහගත ස්පර්ශයක් ලැබෙන්නේ නැහෙනි. හිතින් දුක් විඳින්න පටන් ගන්නවා. ඒකට කියනවා ගේහසිත දුක. ගේහසිත දුම්නස. ඊළඟට හිතෙන් හිතනවා. මොයික් දේවල් හිතෙන් හිතනවා. එයාට හිතෙන් හිතනකොට එයාට සතුට උපදින දේවල් හිතන්න ඕනකම තියෙනවා. ප්‍රීතිය උපදින දේවල් හිතන්න ඕනකම තියෙනවා. ආස්වාදයේ ඇතිවන දේවල් හිතන්න ඕනකම තියෙනවා. නමුත් එයාට හිතෙන්නේ ඒව නෙමෙයි හිතෙන්නේ දුක් සහිත දේවල්මයි. එතකොට එයාට දුකක් ඇති වෙනවා. අනේ මට මේවා ලැබෙන්නේ නැහෙනි කියලා. ඒක ලෞකික දුක. ගේහසිත දුම්නස. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට ලෞකික සොම්නස හය ආකාරයි. නික්ඛම්ම සොම්නස හය ආකාරයි. ලෞකික දුක හය ආකාරයි. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා නික්ඛම්ම දුම්නස. අපි කලින් ඉගෙන ගත්තේ නික්ඛම්ම සොම්නස. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා නික්ඛම්ම දුම්නස. බලන්න මේවා කියවද්දි මේ පුදුම විදියට මේ ජීවිතය ගැන පුදුම අවබෝධයක් බුදුරජාණන් වහන්සේ තුළ තිබිලා තියෙන්නේ. මේවා ගැන අල්ප මාත්‍රයක් දැනෙත් ඔහි ගිහියොත් පැවිද්දොත් තරඟට කියාගෙන යනවා. විද්‍යාඥයෝ තමයි බුදුදහමට කිට්ටු වෙලා ඉන්නේ කිය කී. විද්‍යාව තමයි බුදුදහමට කිට්ටු කී කී තරඟට විද්‍යාව සරණ යනවා. බලන්න කොච්චර මුලාවේ මුලාවටපත් වෙලාද මේ ලෝකයා ඉන්නේ කියලා. තරඟට සරණ යනවා විද්‍යාව. ඒකත් මේ වගේම ලස්සන එකක්ලු. මේ වගේම හොඳ එකක්ලු. අහලකට ඇවිල්ලා නැහැ මෙබඳු ධර්මයක. බලන්න බුදුරජාණන් වහන්සේ නික්ඛම්ම දුක විස්තර කරන ලස්සන. ඔන්න කෙනෙක් මේ ඇහෙන් දකින රූපේ අනිත්‍ය වශයෙන් දකිනවා. වඩන්න පටන් ගන්නවා. මේක ඇල්ම නිරුද්ධ කරගන්න සිද්ධ වෙනවා රූපේ අනිත්‍ය වෙලා යනකොට. ඉතින් මේ රූපේ අනිත්‍ය වෙනකොට කලින් රූපත් අනිත්‍යයි. දැන් තින රූපත් අනිත්‍යයි. මේ සියලු රූප අනිත්‍යයි. වෙනස් වෙනවා. විපරිණාමයට පත් වෙනවා කියලා හිතනවා. මෙයාට ටික ටික මේවේ අනිත්‍යභාවයේ තේරෙනකොට නුවණින් විමසනකොට ප්‍රඥා වැඩෙනකොට මොකද වෙන්නේ? යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා. ප්‍රඥාව දියුණු කරගෙන අනිත්‍යදී අනිත්‍ය වශයෙන්ම දකින්නකොට දැකලා අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨපේති. එයාට ලොකු සතුටක් ඇති වෙනවා. ඉක්මනටම නිවන් අවබෝධ කරගන්න ඕන කියලා. සංසාරයෙන් මිදෙන්න ඕන කියලා එයාට හිතෙනවා. ආසාවක් උපදිනවා. පිහං කිව්වේ ඕනකමක්, පැතුමක්, ආසාවක් ඇති වෙනවා. මේකෙන් ගැලවෙන්න එයා හිතනවා. ඉතින් කුදස්සු නාමාහං කදායතනං උපසම්පජ්ජ විහරිස්සාමි. අන්න දැක්කන ආයතන කියන වචනේ හම්බ වෙනවා ආයෙත්. මම මේ ආයතනේ කවදානම් සාක්ෂාත් කරගෙන වාසය කරන්නද? මේ ආයතනේ කිව්වෙ තන නිවන. දිරීමක් නැති, ඉපදීමක් නැති, වෙනස් වීමෙන් පැවතීමක් නැති, වෙනසීමක් නැති, ජාති ජරා මරණ නැති තැන. අනේ මම කවදානම් නිවන අවබෝධ කරගන්නද කියලා හිතනවා. ඉති අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපයතු උපජ්ජති පිහප්පච්චයාදෝ මනස්සං. නිවන අවබෝධ කරගන්න ඕනේ කියලා මෙයාගේ හිත පිහිටුවා ගන්නකොට ඒ හිත පිහිටුවා ගන්න වේගින් Tamanට නිවන තමන්ගේ නිවන කරා යන්නේ ඇතිකොට එයාට දුකක් හට ගන්නවා. නේ මම කවදානම් මේ ධර්මය අවබෝධ කරගන්නද? අනේ කවදාද මම මගඵල ලබන්නේ? අනේ කවදාද මම මේ සසරින් ඈතරවන්නේ? කවදාද මම නිවන සාක්ෂාත් කරන්නේ කියලා හිතනකොට අන්න දුකක් උපදිනවා. ඒක නික්කම්ම දුක. කණින් අසන්නා වූ ශබ්දයත් එයා නුවණින් විමසද්දියාට අවබෝධ වෙනවා මේ ශබ්දේ අනිත්‍යයි කියලා. මේ ශබ්දයත් ඉස්සර අහපු ශබ්දත් හැම එකක්ම අනිත්‍යයි. දුකයි වෙනස් වෙන ධර්මතාවයට ආйти. එහෙනම් මට මේක හිත පිහිටවල වැඩක් නැහැ. මම හිත පිහිටවන්න ඕන ලෝකෝත්තර නිවනේමයි. අනේ මම කවදද ඒක අවබෝධ කරන්නේ කියලා හිතනකොට දුකක් හටගන්නවා. ඒක නික්කම්ම දුක. නික්කම්ම දෝමනස. නාසයෙන් ආග්‍රහණය කරනවා. ආග්‍රහණය කරන්නා වූ ගඳ සුවඳ අනිත්‍යයි කියලා මෙයා දැන් දකිනවා. එයාට අවබෝධ වෙනවා අනිත් අතීතී ආග්‍රහණ කරපු සෑම දෙයක්ම අනිත්‍ය වෙලා ගියා. වර්තමානී ආග්‍රහණය කරන දේත් අනිත්‍යයි. එහෙනම් මේ අනිත්‍ය දේට හිත පිහිටුවාගෙන කිසි පළක් නැහැ. මම අනිත්‍ය වූ මේ ආග්‍රහණී හිතින් අතහැරලා දාලා නිවන කරා මගේ හිත පිහිටුවා ගන්න ඕන. ඒ කැමැත්ත ඇති වෙනකොට ඒ කැමැත්ත නිසාම මෙයාට දුම්නසක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. අනේ මම කවදද මේ වාතය අරලා දාලා නිවන අවබෝධ කරන්නේ කියලා. දිවට දැනෙන රසය තියෙනවා. මෙයා හොඳට අවබෝධ කරගෙන ඉන්නේ දැන් මේ රසය අනිත්‍යයි කියලා. එයාට දැන් අවබෝධයක් තියෙනවා අතීතී විඳපු රසත් අනිත්‍යමයි. එහෙනම් අනිත්‍ය වූ රසක් දුක් විපරිණාමයටපත් වූ රසක් නේද මේ තියෙන්නේ? මේක හිත පිහිටවල වැඩක් නැහැ. මං හිත පිහිටවන්න ඕනේ අනුත්තර වූ නිවනෙමයි කියලා හිතතම යා. හිතනකට මෙයාට අදහසක් ඉන්නවා, අනේ මම කවදාද මෙයාට රහතන් වහන්සේලාගෙන මේ රහතන් වහන්සේලාගේ උපේක්ෂාව ගැන රහතන් වහන්සේලා මේ හිත පිහිටවාගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආරමුණ වලට නොඇලී සිටීම ගැන මේ අහන්න අහන්න මෙයාගේ හිතේ ආසාව ඇති වෙනවා. නේ මං කවදද මේ කවබෝධ කරන්නේ? දුකක් හට ගන්නවා යාට. නික්කම්ම දෝමනස්ස. කයට දැනෙන පහස ගැන නෝණෙන් විමසනවා යා. නෝණෙන් විමසද්දි විමසද්දි විමසද්දි ඒ අවබෝධ කරගන්නවා ඒ පහස අනිත්‍යයි කියලා. අනිත්‍ය වූ ස්පර්ශය අවබෝධ කරද්දී අවබෝධ කරද්දී මෙයාට එපා වෙනවා ඒක. එයා හිතනවා අනේ මම කවදානම් මේකෙන් නිදහස් වෙන්නද? මං කවදද මේ සියල්ල අතහැරලා නිවන ස්පර්ශ කරන්නේ? නික්කම්ම දෝමනස්සයක් හටගන්නවා. හිතෙන් අරමුණු හිතනවා. හිතට හිතන්නා වූ අරමුණුත් මෙයා අනිත්‍ය වශයෙන් නුවණින් විමසනවා, විමසනවා, විමසනවා. හිතට හිතෙන අරමුණු සෑම අරමුණක්ම අතීතය හිතට හිතවිච්ච දේවල් ඔක්කොම අනිත්‍ය වුණා. වර්තමාන හිතෙන් හිතේ ඉන්න හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. මේ අනිත්‍ය වූ දෙයක් මම මොකට අල්ලන් ඉන්නවද? මට හිතෙනවා. අනේ මේ වාතයල්ලා මම නිවන ස්පර්ශ කරන්නේ නැත්නම් කොයිතරම් හොඳද කියලා හිතෙනකොට හිතෙනකොට නික්කම්ම අරබයා දුම්නසක් උපදිනවා. ආනේකට කියනවා නික්කම්ම දුම්නස කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට ලෞකික සොම්නස නෙක්ඛම්ම සොම්නස. ඒ කිව්වේ ගේහසිත සොම්නස නෙක්ඛම්ම සොම්නස. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ලෞකික දුම්නස නෙක්ඛම්ම දුම්නස. ඒ කිව්වේ ගේහසිත දුම්නස නෙක්ඛම්ම දුම්නස. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා ලෞකික උපේක්ෂාව. ඔන්න බලන්න ලෞකික උපේක්ෂාව. බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ මොන තරම්ද කියලා. චක්කුණ රූපං දිස්වා උපජ්ජති උපේක්ඛා. අහං රූපේ දැක්කහම උපේක්ෂාව උපදිනවා බාලස්ස බාලයාටත්, මූල්හස්ස මුලා වෙලා ඉන්න කෙනාටත්, පුතුජ්ජනස්ස පුතජ්ජන කෙනාට, අනෝධි ජිනස්ස කෙලෙස් නොනැසූ කෙනාට, අවිපාක ජිනස්ස කර්ම විපාක ප්‍රහාණය නොකළ කෙනාට, අනාදීනව දස්සා විනෝ ආදීනව නොදක්නා කිනාට, අසුතවතෝ පුතුජ්ජනස්ස අසුතවත් පුතජ්ජනයාට. බලන්න මේ චතුරාරි සත්‍ය අවබෝධයට වමනා කරන ධර්ම කරුණු වහලා ශ්‍රද්ධාව පිහිටුවාගත්තු නැති එක්කිනාට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන නම් තුගේ බාල කිව්වේ පින්පව් අවබෝධ කරගන්න බැරි මුලාවට පත්වෙච්ච මෝඩ පුතුජ්ජන අනෝධ ජිනස්ස කෙලෙස් නොනැසූ අවිපාක ජිනස්ස කර්ම විපාක ජය නොගත් අනාදීනව දස්සා විනෝ ආදීනව නොදක්නා ආශෘතව පුතජ්ජනයාට උපේක්ෂාව ඇති වෙනවා. එහෙන් රූපේ දැකලා දුක හටගන්නෙත් නෑ, සැප හටගන්නෙත් නැති අවස්ථාව එනකොට එයාට මොකද වෙන්නේ? යායව රූපා උපේක්ඛා මේ જાතියන් උපේක්ෂාවක් ඇද්ද? රූපං සා නාති වත්තති. ඒ රූපේ ඉක්මවා යන්නට, ඒ උපේක්ෂාවට ඒ රූපේ ඉක්මවා යන්න බෑ. පුතජන කෙනා එහෙන් රූපයක් දැකලා උපේක්ෂාවක් ඇති වෙනවනේ. උපේක්ෂා ඇති වුණාට ඒ රූපේ හිත පිහිටනවා. ඒක ඉක්මවා යන්න බෑ. තස්මා සා උපේක්ඛා ගේහ සිතානි උච්චති. ඒ නිසායි උපේක්ෂාවට කියනවා ලෞකිකයි කියලා. කණින් ශබ්දය අහනවා අසෘත පුතජනයා. කණින් අසන්නා වූ ශබ්දය ගැන අවබෝධයක් නැති නිසා ඒ ශබ්දය උපේක්ෂාව ඇති වෙන පුතජනයාට. නමුත් පුතජනයාට ඒ උපේක්ෂාව ඉක්මවා යන්න බෑ. ඒ ඇතින් උපේක්ෂාව ශබ්දේ ඉක්මවා යන්නේ නැහැ. ශබ්දයේ තුල පිහිටෙනවා. එතකොට ඒකට කියනවා ලෞකික උපේක්ෂාව. පුතජන කෙනාගේ උපේක්ෂාව නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරලා ආග්‍රහණය කරනව ගඳ සුවඳ පිහිටෙනවා උපේක්ෂාව. ඒ උපේක්ෂාව ඉක්මවා යන්නේ නැහැ. ගඳ සුවඳ ඉක්මවා යන්නේ නැහැ. දිවෙන් රස විඳිනකොට පුතජනයාට මේ වගක් නැති උපේක්ෂාවක් ඇති වෙනවා. සැපක් නැති දුකක් නැති උපේක්ෂාවක් ඇති. නමුත් ඇති වුණා කියලා ඒක අවබෝධයක් නෙමෙයි. ඒ උපේක්ෂාව හිත බැස ගන්නවා. ඒක ඉක්මවා යන්න බෑ. ඒ රසය ඉක්මවා යන්න බෑ. කයට ස්පර්ශය දැනුණාමත් පුතජනයාට උපේක්ෂාවක් ඇති වෙනවා. ඒ උපේක්ෂාව ස්පර්ශී ඉක්මවා යන්නේ නැහැ. හිතට අරමුණු හිතුණාම පුතජනයාට උපේක්ෂාව හට ගන්නවා. ඒ උපේක්ෂාව අරමුණු ඉක්මවා යන්නේ නැත. ඒ කියන්නේ පුතඥයාට ඇති වෙනන යම් උපේක්ෂාවක්, ඒ උපේක්ෂාව තුලම පුතඥයා රැඳී සිටිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නික්ඛම් උපේක්ෂාවක් ගැන. නෛෂ්ක්‍රම්‍ය වූ, ඒකේ මේ උපේක්ෂාවේ නිදහස් වෙච්ච උපේක්ෂාවක් ගැන. ඒ තමයි රූපාණං ත්‍ේව අනිච්චතං විදිත්. මේ රූප අනිත්, ඇහැට පේන රූප අනිත්‍යයි කියලා අවබෝධ කරන එක්කෙනා ඒ යථාර්ථය ප්‍රඥාවෙන් දකිද්දී, විදසුන් ප්‍රඥා විදර්ශනා ප්‍රඥාවෙන් ඇහැට පේන රූපයන්ගේ අනිත්‍ය අවබෝධ කරනකොට උපේක්ෂාවක් ඇති වෙනවා. ඇහැට පේන රූප අනිත්‍යයි කියලා අවබෝධ කරන උපේක්ෂාවක් ඇති වෙනවා. අන්‍ය උපේක්ෂාව ඇහැට පෙන රූපේ ඉක්මවා යනවා. ඒ කියන්නේ ඒ උපේක්ෂාව රූපේ පිහිටන්නේ නැහැ. ඒ රූපේ ඉක්මවා යනවා. ඒ රූපේ අතාරිනවා. ඉක්මවා යනවා කියන්නේ ඒකයි. ඊළඟට කණින් අසන්නා වූ ශබ්ද තියෙනවා. මේ ශබ්ද අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නෝනින් විමසලා බලනකොට උපේක්ෂාවක් හටගන්නවා. ආන්ගේ උපේක්ෂාව ශබ්දය අතාරිනවා. ශබ්ද ඉක්මවා යනවා. නාසයෙන් ආග්‍රහණ කරනකොට ඒ නාසයෙන් ආග්‍රහණය කරන්නා වූ ගඳ සුවඳ ගැන නුවණින් විමසනකට මේකත් අනිත්‍යයි කියලා අවබෝධ වෙනවා. ආංගේ අවබෝධ කරන්නා වූ අනිත්‍ය භාවය නිසා මේ කරන්න දෙයක් නැහැ, මේ අනිත්‍ය දෙයක් කියලා මධ්‍යස්ථ බව උපේක්ෂාවක් පිහිටනවා. ආංගේ උපේක්ෂාව ගඳ සුවඳේ ඇලෙන්නේ නැති එකක්. ගඳ සුවඳ ඉක්මවා යනවා. දිවට දැනෙන්නා වූ රස අනිත්‍යයි කියලා නෝනේ විමසගෙන විමසගෙන විමසගෙන යනකොට එයාට මේ අනිත්‍යභාවයේ පේන්න පේන්න පේන්න පේන්න මධ්‍යස්ත වෙනවා. උපේක්ෂාවක් හට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර අනිත්‍ය වූ රසය කෙරෙහි මෙයාගේ හිත පිහිටන්නේ නැහැ. රසී ඉක්මවා යනවා. කයර දෙනින්නා ස්පර්ශය අනිත්‍යයි කියලා මෙයා නුවණින් විමසනකොට මෙයාට සෑම මොහොතකම ඇතිවන්නා වූ ස්පර්ශය අනිත්‍ය වශයෙන්ම පේනකොට උපේක්ෂාවක් පිහිටනවා. හැබැයි ඒ උපේක්ෂාව ස්පර්ශේ පිහිටන්නේ නැහැ. ස්පර්ශය ඉක්මවා යනවා. හිතට එනවා සිතිවිලි. හිතට එන සිතිවිලි මෙයා විදර්ශනා ප්‍රඥාවෙන් විමසනවා. හිතරෙන සිටිවිලි විමසන්න විමසන්න විමසන්න විමසන්න හිතට දැනෙන සෑම දෙයක්ම හිතට හිතෙන සෑම දෙයක්ම අනිත්‍ය වූ දෙයක්මයි කියලා මෙයාට වැටහෙන්න වැටහෙන්න මොකද වෙන්නේ? මෙයාගේ හිත උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂාවටපත් වුණාට අර හිතට පේන සිටිවිල්ලේ හිත බැසගන්නේ නැහැ. ඒක ඉක්මවා යනවා. අන්න ඒකට කියනවා නෙක්ඛම්ම උපේක්ඛා. එතකොට බලන්න හයව හයක් කතා කළා අපි. ඒකට තමයි කියන්නේ සත්ත්ව පද 36 කියලා. සත්වයන්ගේ මේ ජීවිතයේ පවති ජීවිතයේ හැසිරෙන කරුණු 36. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඇසුරු කරගෙන මේ අත්හරින්න කියලා ප්‍රකාශයක් තියෙනවා. ඒ මෙහිමයි කියනවා. ඒ තමයි මහණෙනි සයවැදෑරුම් නෙක්ඛම්ම සොම්නස තියෙනවා. අර කලින් කියාපු එක නෙක්ඛම්ම සොම්නසය කියලා කිව්වේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු අනිත්‍ය වශයෙන් බලද්දි බලද්දි බලද්දි ඒක හිත පිහිටන් නැති වෙන එකට ඇතිවෙන සතුට. අන්නේ සතුටට එන්න කියනවා. ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට සිටින අරමුණු මේව අනිත්‍ය වශයෙන් විමසනකට විමසනකට විමසනකට මේ අනිත්‍යදී තුල නොඇලෙනවා හිත. ඇලෙන්නේ නැති වෙනකොට හිතේ සතුටක් ඇති වෙනවා. ආන්ගේ සතුටට එන්න කියනවා. ඒ සතුටට ඇවිල්ලා අර ලෞකික සතුට අතාරින්න කියනවා. ලෞකික සතුට කියන්නේ ඇහෙන් රූපේ දැකලා විඳින සතුට. කනින් ශබ්දය අහලා විඳින සතුට. නාසයෙන් ආග්‍රහණය කරලා විඳින සතුට. දිවෙන් රස විඳලා විඳින සතුට, කයට පහස ලැබලා විඳින සතුට, මනසෙන් අරමුණු හිතලා විඳින සතුට අතාරින්න කියනවා. අනිත්‍ය තුලින් ලබන සතුට ඇවිල්ලා. එතකොට මොකද වෙන්නේ? එතකොට ලෞකික සතුට ඉක්මවා යනවා. ඊළඟට තියෙනවා නෙක්ඛම්ම දුක. අපි දන්නවනේ අපි විස්තර කරන්නේ ලෞකික දුකකුයි නෙක්ඛම්ම දුකකුයි කියලා දෙකක්. ලෞකික දුකයි කියලා කිව්වේ තමන් ආස කරපු දේවල් ගැන, හිත හිතා ඉන්න නොලැබූ දේවල් ගැන දුක ඇති වෙනවා. තමන්ට නොලැබිච්ච රස, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු ගැන. ඊළඟට නෙක්ඛම්ම දුකයි කියලා කිව්වා මේව අනිත්‍ය වශයෙන් බලනකොට නිවන කෙරෙහි හිත පිහිටන්නේ නැති එක. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකට කමන්නේ නැහැ කියලා. නෙක්ඛම්ම දුක හොඳයි කියනවා. නෙක්ඛම්ම දුකට එන්න කියනවා. මාර්ගඵල අවබෝධ කරගන්න ඕනි. අනේ මං සංසාරෙන් අත් මිදෙන්න ඕනි. මං මේ නිවන කවදානම් ලබා ගන්නද කියලා හිතේ ඇති වෙනවා බලාපොරොත්තුවක් එක්ක දුක. එතනට එන්න කියනවා. එතනට ඇවිල්ලා හිට ලෞකික දුක අතාරින්න කියනවා. අහෙන් දකින්නා වූ රූප නොලැබීමේ ගැන දුක අතාරින්න කියනවා. කනින් අහපු ශබ්ද නොලැබීමේ දුක අතාරින්න කියනවා. නාසයෙන් ආග්‍රහණය කරන ගඳ සුවඳ නොලැබීමේ දුක අතාරින්න කියනවා. දිවින් දැනෙනා වූ රස නොලැබීමේ දුක අතාරින්න කියනවා. කයර දැනෙනා වූ පහස නොලැබීමේ දුක අතාරින්න කියනවා. හිතට හිතෙනා වූ ඒ නොලැබීමේ දුක අතාරලා නිවන අවබෝධ කරන්න ප්‍රතුමක් එක්ක දුකක් තියෙනවා. එතනට එන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා නික්කම් උපේක්ෂා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අනිත්‍ය වශයෙන් විමසද්දි විමසද්දි විමසද්දි විමසද්දි අනිත්‍යයි කියන අවබෝධය නිසාම උපේක්ෂාවක් ඇති වෙනවා. අනිත්‍ය උපේක්ෂාවට එන්න කියනවා. ඇවිල්ලා ලෞකික උපේක්ෂාව අතාරින්න කියනවා. පුතජණයාට ආйти උපේක්ෂාව අතාරින්න කියනවා. එයින් රූප දෙකලා දුකත් සැපත් නැතුව ඉන්න පුතජණයාගේ උපේක්ෂාවක් තියෙනවා. ඒක අතාරින්න කියනවා. කනින් ශබ්දය අහලා දුකත් සැපත් නැතුව ඉන්න පුතජණයාගේ උපේක්ෂාව අතාරින්න කියනවා. නාසයෙන් ආග්‍රහණය කළා දුකත් සැපත් නැතුව තියෙන පුතජණයාගේ උපේක්ෂාව අතාරින්න කියනවා. දිවර දැනෙන රසයගෙන පුතජණයාගේ උපේක්ෂාව අතාරින්න කියනවා. කයට දැනෙන ස්පර්ශයගෙන පුතජණයාගේ උපේක්ෂාව අතාරින්න කියනවා. හිතට හිතෙන දේ ගැන පුහුදුන් උපේක්ෂාව අතාරින්න කියනවා. අතර නික්කම්ම උපේක්ෂාවට එන්න කියනවා. එතකොට බලන්න නික්කම්ම සොම්නසට ඇවිල්ලා ගේහසිත දොම්නස අතාරිනවා. ඊළඟට නික්කම්ම සොම්නසට ඇවිල්ලා ගේහසිත ලෞකික සතුට නික්කම්ම සතුටට ඇවිල්ලා ලෞකික සතුට අතාරින්න කියනවා. ඊළඟට නික්කම දුකට ඇවිල්ලා ලෞකික දුක අතාරින්න කියනවා. ඊළඟට නික්කම් උපේක්ෂාවට ඇවිල්ලා ලෞකික උපේක්ෂාව අතාරින්න කියනවා. එතකොට කොටසක් අතෑරියා කොටසක් තියෙනවා. තියෙන්නේ මොනවද? නික්කම්ම සෝමනස්ස තියෙනවා, නික්කම්ම දෝමනස්ස තියෙනවා, නික්කම් උපේක්ෂා තියෙනවා. දැන් යා ලෞකික සෝමනස් දෝමනස් උපේක්ෂා තුනම අතෑරියා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ තුනක් තියෙනවානේ සොම්නස් සොම්නසකේ දොම්නසකේ උපේක්ඛාවකේ තියෙන හැබැයි තුනම නෙක්ඛම්ම ලෞකික නෙවේ. දැන් එකක් කරන්න කියනවා. මොකද්ද? දැන් දිනුනු කරලා ගන්න කියනවා නෙක්ඛම්ම සොම්නස. නෙක්ඛම්ම සොම්නස දිනුනු කරලා ගන්න කියනවා. ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ ස්පර්ශ අරමුණු අතහැරීමෙන් ලැබෙන සතුට දිනුනු කරලා ගන්න කියනවා. අනිත්‍ය වශයෙන් අවබෝධ කරගන්නව සතුට දිනුනු කරලා ගන්න. එතකොට දැන් සතුට උපද්දවන්න ඕනේ. සතුට උපද්දලා මොකද කරන්නේ? ඒ සතුට තුල ඉන්නකොට දැන් මෙයාට නිවන අවබෝධ කරන්නට උවමනා කරන දැන් අර නිවන කියලා ඇති පිහා පිහා කියලා කියන ඕනකම පැතුමක් ඇති වෙනවානේ. ඒක දුකක් තියෙනවා. ඒ දුක යා අතාරින්න කියනවා. නෙක්ඛම්ම දුක අතාරින්න කියනවා. නෙක්ඛම්ම සතුට දිනු කළා. එතකොට ඔන්න නෙක්ඛම්ම දුකෙන් යා නිදහස් වෙනවා. ඊළඟට මොකද කරන්නේ? දැන් නෙක්ඛම්ම සතුට දැන් යාගා ඉතුරු වෙලා තියෙනවා. එයාට මොකද කරන්න කියන්නේ? මේ නෙක්ඛම්ම සතුට ඉක්මවා යන්න ඕන. දැන් යා උපදව ගන්න කියනවා නෙක්ඛම්ම උපේක්ෂාව. නෙක්ඛම්ම උපේක්ෂාව දැන් තියෙනවනේ, ඒක දිනු කරලා ගන්න කියනවා. සතුට නෙක්ඛම්ම සතුට ඉක්මවා යන ආකාරයට නෙක්ඛම්ම උපේක්ෂාව දිනු කරන්න කියනවා. එතකොට දැන් මෙතන දිනු කරන්න කියන්නේ නිකම්ම නිකං සමතින් වැඩින උපේක්ෂාවක් නෙවෙයි. මේ විදර්ශනාව තුළ උපේක්ෂාව මේ විස්තර වෙන්නේ. අනිත්‍ය වශයෙන් දිනු කරන එක. එදිරි මොකද වෙන්නේ? නික්ඛම්ම උපේක්ෂාව දිනු කරනකොට නික්ඛම්ම සොම්නස ඉක්මවා යනවා. ආන් ඒ විදිහට තමයි යා කිමින් කිමින් කිමින් අර 36 වැදෑරුම් සත්‍ය පද ඉක්මවාගෙන යා දිනු කරා යන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළ මේ උපේක්ෂාවේ තියෙන වෙනස්කම් දැන් එතන ඉඳලා උපේක්ෂාව විස්තර කරනවා අරූප ධානවල දිනු කරන හැටි. දැන් මෙතන මේ උපේක්ෂාව කියන එකට හතරවෙනි ධ්‍යානයට ඇවිල්ලා තියෙනවා. හතරවෙනි ධ්‍යානයට සමාධියෙත් පිහිටලා විදර්ශනා ප්‍රඥාව ඉහළම මට්ටමකින් දියුණු කරලා තියෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළ උපේක්ෂාවක් තියෙනවා නානත් උපේක්ෂාවකුත් ඒකත් උපේක්ෂාවකුත්. නානත් උපේක්ෂාව කියලා කියන්නේ එක එක නානා කියලා කියන්නේ වෙනස් වෙනස්. ඒ තමයි ඇයෙන් රූප දකින්නකට තියෙන උපේක්ෂාව වෙනස් එකක්. කනින් ශබ්ද හද්දි කනින් අහන්නා වූ ශබ්දයේ ගැන තියෙන උපේක්ෂාව වෙනස් එකක්. නාසයට දැනෙන්නා වූ ගඳ සුවඳ ගැන තියෙන උපේක්ෂාව වෙනස් එකක්. දිවට දැනෙන්නා වූ රසය ගැන තියෙන උපේක්ෂාව වෙනස් එකක්. කයට දැනෙන්නා වූ පහස ගැන තියෙන උපේක්ෂාව වෙනස් එකක්. මේවට කියන්නේ නානා වෙනස් වෙනස් උපේක්ෂා කියලා. එකම විදිහට උපේක්ෂාව දිනු වෙන තව එකක් තියෙනවා. ඒ තමයි ආකාසානං ඡායතනේ විඤ්ඤාණං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥානාස. ඒ කියන්නේ අරූප ධ්‍යාන වල වැඩෙන්නේ එකම උපේක්ෂාව තමයි දිනු වෙලා යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ අරූප ධ්‍යානයේ තුල මේ උපේක්ෂාව දිනු වෙනකොට අර වෙන්ගෙන් වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල තිබිච්ච උපේක්ෂාවට වඩා වෙනස්. ඒ නිසා අරූප ධ්‍යාන උපේක්ෂාවට පැමිණෙන්නේ පැමිණිලා අරූපේක්ෂාවත් ඉක්මවා යන්නේ. ඊර්වසේ මොකද කරන්නේ? ඒ අරූප ධ්‍යානවල උපේක්ෂාවක් දිනු කරලා ඉවරලා බුදුරජාණන් වහන්සේ වදාලා ඊට පස්සේ උපේක්ෂාව. දැන් මෙතන කියන්නේ මේ අරහත් මාර්ගය. අනාගාමී වෙච්ච කෙනෙක් දිනු කරන තත්ත්වයක් මේ හරි කියන්නේ විස්තර කර කර. ඊරවස කියන අතම්මේතම් භික්කවේ නිස්සාය අතම්මේතං ආගම් යායන් උපික්ඛා ඒකත්තා ඒකත්ත සිතාතම් පජ අතම්මේතා කියලා කියන්නේ අරහත් ඵල නිවන සී කරගෙන විදර්ශනා ප්‍රඥාව දිනු කරලා ඒ උපේක්ෂාව ඉක්මවා යන්න කියනවා. ඒ උපේක්ෂාවත් ඉක්මවා යන්න කියනවා. ඊට පස්සේ ඒක එහෙමම ඒ 30 කරුණ 36ව ප්‍රහාණය වෙලා යනවා. ඊරවසි බුදුරජාණන් වහන්සේ වදාලා තයෝ සතිපට්ඨාන යදරියෝ සේවති. තයෝ සතිපට්ඨාන සිය පිටවන කරුණ තුනක්. මේක මේ ශ්‍රාවකයෙකුගේ එකක් නෙමෙයි. මේක ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ සතිපට්ඨානය. බුදුරජාණන් වහන්සේලාට විශේෂ එකක් මේ කියන්නේ. ආර්යයන් වහන්සේ යම් ආර්යයන් වහන්සේ නමක් සතිපට්ඨාන තුනක් සේවනය කරයිද. ඒ සේවනය කරන ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝක සත්‍යයට අනුශාසනා කරන්න සුදුසු වී කියනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කරන මේවා ඔබට යහපත පිණිස උපකාර වන දේවල්. මෙව්වා ඔබට සැපේ පිණිස උපකාර වන දේවල් කියලා යහපත සැපේට හේතු වන කරුණු ඉස්මතු කර කර දහම් දෙසනවා. ශ්‍රාවකයෝ යහුම්කම් දෙන්නේ නැහැ. ශ්‍රාවකයෝ කන් යමු කරන්නේත් නැහැ. ශ්‍රාවකයෝ අවබෝධ කරන්න කල්පනා කරන්නේත් නැහැ. ශ්‍රාවකයෝ ශාස්ත්‍රු ශාසනයෙන් බැහැර වෙන අවස්ථා තියෙනවා. ආන්න එතකොට තථාගතයන් වහන්සේ නේ නචේවත්තමනෝති නච අත්තමනතම් පටිසංවේදිතී. ඒකේ නමුත් සතුටක්. ඒකේ නමුත් සතුටක් නැහැ. අමුතු අසතුටකුත් නැහැ. අනවස්සතෝ ච විහෙරති සතෝ සම්පදානෝ. ඒකෙන් මේ දුක් වෙන්නේ නැහැ. ඊළඟට ඒකෙන් සතුට වෙන්නේ නැහැ. ඒකෙන් සතුට වෙන්නේ නැහැ. ඒ කියන්නේ ධර්මයේ උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී ඒ ශ්‍රාවක පිරිස අහුම්කම් දෙන්නේ නැහැ. උන්වහන්සේට අහුම්කම් නොදීම ගැන සතුටක් නැහැ. එතකොට ධර්මයේ හැසිරෙන්නේ නැහැ. ඒකෙන් සතුටක් නැහැ. ශාසනයෙන් බැහැරලා ඉන්නේ ඒකෙන් සතුටක් නැහැ. මේක තියෙන චත්ත මනෝවති. සතුට වෙන්නේ නැහැ ඒකෙන්. දුක් වෙන්නේත් නැහැ. මොකද කරන්නේ? අනවස්සතෝ ච විහෙරති සතෝ සම්පජානෝ. අනවස්සත කියලා කියන්නේ කෙලිස් වැගිරෙන්නේ නැහැ ඒ කරුණ නිසා. සිහිනුවණින් යුක්තව වාසය කරනවා. ඒ ගැන අමුතු අපේක්ෂාවක් නැතුව. ඒක පළවෙනි සතිපට්ඨානේ. දෙවෙනි සතිපට්ඨානේ තමයි ඒ ශ්‍රාවකයන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කරන මේවා හොඳයි මේවා නරකයි මේවා යහපත මේවා සැපේ පිණිස පවතිනවා කියලා. ඒකට කන් යොමු කරන්නේත් නැහැ. සමහර ඇතම් ශ්‍රාවකයෝ ගණන් ගන්නෑ කියන ඒවා. ශාසනයේ තුල ඉන්නෙත් නැහැ. ඇතම් ශ්‍රාවකයෝ හොඳට ගණන් ගන්නවායි කියන දේවා. හොඳට හිතට ගන්නවා. ශාසනය ඇසිරෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒකට තථාගතයන් වහන්සේ සතුටු වෙන්නෙත් නැහැ. සතුටු නොවෙන්නෙත් නැහැ. හැබැයි මොකද කරන්නේ? අසතුටත් නොසතුටත් කියන ඒ දෙකම අතහැරලා දාලා මධ්‍යස්ත වෙනවා. සමහර ශ්‍රාවකයෝ ධර්මයේ හැසිරෙනවා. ඒ ගැන අසතුටකුත් නැහැ. සමහර ශ්‍රාවකයෝ ධර්මයේ හැසිරෙන්නේ නැහැ. ඒ ගැන සතුටකුත් නැහැ. මධ්‍යස්ත වෙනවා. සිහියෙන් නුවණින් නිත්‍යව ඉන්න මධ්‍යස්ත වෙලා උපේක්ෂාව. ඒකට කියනවා දෙවෙනි සතිපට්ඨාන කියලා. ධර්ම දේශනා කරන ශාස්ත්‍රුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මේ යහපත් මේ සැපයි මේක තමයි හොඳ කියලා ධර්මයේ දේශනා කරද්දී ශ්‍රාවකයන් මේක හොඳට ගණන් ගන්නවා හිතට ගන්නවා අරගෙන උවමනාවෙන් ධර්මයේ හැසිරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේට එතකොට සතුටුයි. සතුටක් ඇති වෙනවා. සතුටක් ඇති වුණාට ඒ මුල් කරගෙන කෙලෙස් හටගන්නේ. සිහියෙන් නුවණින් වාසය කරන මේක තුන්වෙනි සතිපට්ඨානේ. අන්නේ බඳු කෙනෙක් කියනවා මේ ශ්‍රාවක ජනයාට අනුශාසනා කිරීමේදී ඒකාන්තම සුදුසු. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මේ යෝගීන්ට මේ ධර්මයේ හැසිරෙට පිරිස්සොල්ට නොඑක් ආකාරයෙන් ලෝක සත්‍යව දමණය කරන අය අතර අනුත්තරෝ පුරිස ධම්ම සාරතී කියලා කියන්නේ සුදුසුකම් ලබනවා. මේක පෙන්වන බුදුරජාණන් වහන්සේ මෙහිමයි. සමහරු ඉන්නවා ඇතුන් දමණය කරන. ඇතාව දමණය කරන එක එක දිශාවල් වලට යා දුවනවා. ඇතා උතුරට දුවනකොට මෙයාත් උතුරට දුවනවා. ඇතා දකුණට දුවනකොට මෙයාත් දකුණට දුවනවා. අස්වැන් දමණය කරන අය ඉන්නවා. අස්වැන් දමණය කරන අය මේ ඒ දමණය කරගන්න අස්වැව අස්ව දුවන දුවන දිශාවට දුවනවා. දුවලා අල්ල ගන්නවා. අස්වැන් දුවන දුවන දිශාවට ගිහලා අල්ල ගන්නවා. අලි දමණය කරන එක්කෙන අලි දුවන දුවන දිශාවට ගිහලා අලියා අල්ල ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේත් පුරුෂ ධම්ම සාරති සත්වයන්ව දමණය කරන කෙනෙක්. තථාගතයන් වහන්සේ අර පුරුෂයන් දුවන දුවන දිශාවට නෙමෙයි දුවන්නේ. දුවන්නේ අට දිශාවකට. ඊ අට දිශාවට කියනවා අෂ්ඨ විමෝක්ෂ කියලා. විමුක්තිය කරා යන්නා වූ කරුණු අට. රූපී රූපානි පස්සති. රූපී රූපානි පස්සති කියන්නේ තමන් රූපවත් ශරීරය කියන්නේ සතර මහා ධාතු රූප ධානය තුල රැඳී සිටින් මේ බාහිර ලෝකයේ තිබෙන රූප දිහා බලනවා. රූප රූප රූපී රූපානි පස්සති. ඊළඟට අජත්තං අරූප සංඤී. රූප ධානය තුල ඉඳලා බාහිර ලෝකෙ දිහා බලන එක තමයි පළවෙනි දිශාව. අජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති. ආඥාත්මය තුල අරූප ධානය තුල රැඳිලා ඉඳලා බාහිර රූප බලනවා. ඒක තමයි දෙවෙනි දිශාව. තුන්වෙනි දිශාව තමයි සුභන්තේව අදිමුත්තෝ හෝති. සුභන්තේව අදිමුත්තෝ හෝති කියන්නේ බුදුරජාණන් වහන්සේ සුභ වශයෙන් තෝරාගත්තු දේවල් තියෙනවා. සුභ වශයෙන් බුදුරජාණන් වහන්සේලා බලන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නෙවෙයි. බුදුරජාණන් වහන්සේලා සුභ වශයෙන් බලන්නේ නික්කම්මයෙන් ලබන්නා වූ දේ. පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන, ආකාසානංචායතන විඥාන මේවා. මේව අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේලා බලන සුභ වශයෙන් මේ බලන පැති. එතකොට සුභ වශයෙන් ලෝකෙ දිහා බලනවා. කොහොමද බලන්නේ? අනිත්‍ය උදේ කෙරෙහි නොඇලීම සුභයි. දුක්ඛ උදේ කෙරෙහි නොඇලීම සුභයි. අනාත්ම උදේ කෙරෙහි නොඇලීම සුභයි. අන්නේ විදිහට උන්වහන්සේ සුභ වශයෙන් බලනකොට විමුක්තිය කරා යනවා. සුභන්තේව ආදි අදිමුත්තු සුභ වශයෙන් බලන නිදහස වෙනවා කියන්නේ මේක. ඒක තමයි තුන්වෙනි දිශාව. හතරවෙනි දිශාව තමයි සියලුම රූප. ඊළඟට රූප ධ්‍යාන ඉක්වා ගිහිලා අනන්ත වූ ආකාශය කියලා ආකාසානංචායතනේ වඩනවා. පස්වෙනි එක තමයි ආකින්චඤ්ඤායතනේ වඩනවා. හයවෙනි එක තමයි අවිඤ්ඤාණංචායතනේ වඩනවා. හත්වෙනි එක තමයි නේවසඤ්ඤානාසඤ්ඤායතනේ වඩනවා. අටවෙනි එක තමයි නිරෝධ සමාපatti වඩනවා. මේ දිශාවල් තමයි බුදුරජාණන් වහන්සේගේ දිශා. මේ තනිකරම කියන්නේ මේ ආධ්‍යාත්මික දියුණුව ලැබන දේ. අන්නේ දිශාවලෙන් යුක්ත තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝක සත්වයාව දමණය කරනවා. මේ අට දිශාවටයි දුවන්නේ. ඇතුන් දමණය කරන එක නෑ, ඇතා දුවන දිශාවට දුවනවා. එයාට උතුරට නම් දුවන්නේ උතුරට දුවනවා, දකුණට නම් දුවන්නේ දකුණට දෙනවා. තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දුවන්නේ ඒ වට නෙවෙයි, මේ දිශාවටයි කියලා අෂ්ට විමුක්තිය දේශනා කරනවා. ඉතින් මෙතන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ඉවර කරනවා. සමාප්තයි මේ දේශනාව මෙතනින්. මේ බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලාට කරපු දේශනාවක්. දැන් වර්තමානයේ මිනිසුන්ට මොළේ තියෙනවලු, කල්පනාව තියෙනවලු, හරි ගැඹුරුට ඥාණය තියෙනවලු. නමුත් බලන්න මේව තේරුම් ගන්න කොච්චර අමාරුද කියලා. වර්තමාන මිනිසුන්ට මොළේ කඳුලන්නේ නැද්ද කියලා හිතෙනවා මේ ධර්මයේ දිහා බලද්දී. එච්චරම මේ වර්තමාන මිනිස්සු ඥාන විරහිත ඥාණයෙන් තුර මිනිස්සු. ඒකම මේ පුතත් ජනියන්ගේ විද්‍යාව පස්සේ වහ වැටිලා කියලා අහලාගෙන දුවන්. ඒ නිසා අපිට පැහැදිලිව පේනවා මේ ධර්මයේ හිත පහදින්නෙත් ඒකමයි මොළේ නැතිකමමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ දිහා බලද්දි අපට පේනවා ඒ කාන්තින් ආශ්චර්යවත් ප්‍රඥාවක් තිබිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. විස්මිත ප්‍රඥාවක් තිබිලා තියෙන්නේ. විස්මිත අවබෝධයක් තිබිලා තියෙන්නේ. මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණින් සහිත ලෝකේ කෙලෙස් සහිත කිසිම කෙනෙකුට මෙවැනි දේශනා කරන්න බෑ. අවබෝධ නොකළ කිසිම කෙනෙකුට මෙවැනි දේශනා කරන්න බෑ. අභ්‍යන්තර වශයෙන් සතර සතිපට්ඨානෙ දියුණු නොකළ කිසි කෙනෙකුට මේක කරන්න බෑ. සප්ත බුද්ධංග ධර්මයන් පරතරට දියුණු නොකළ කිසිම කෙනෙකුට මෙවැනි දේශනා කරන්න බෑ. ඒ නිසා මේ පින්වතුන් සතුට වෙන්න ඕනේ ඒ කාන්තෙන්ම. අපි කොච්චර ලාභයක්ද මේ වුණේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ ඒ කාන්තේම අරහං සම්මා සම්බුද්දයි කියලා සන්තෝෂයටපත් වෙන්නේ. අපිත් මේ ධර්මයේ දියුණු කළා. අපිත් මේ ආයතන ගැන විස්තර වශයෙන් කරපු දේශනාව අපි සීයේ පිටවගෙන අපිත් අවබෝධ කළා. මේ බුද්ධ ශාසනයේම චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියලා අදහස ඇති කරගන්නෙමු. සාදු.